හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදීත් සතියේ දිනැනි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සියලුම කල්යාණ මිත්‍රයන් ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන් ලබනවා. අද සතියේ සඳුදා දවසයි, 2017 වර්ෂයේ ජූනි මාසයේ 26 වෙනිදා. ඉතින් අදත් සුපුරුදු පරිදි සවුනට සිසිලස ජාත්‍යන්තර ධම් ප්‍රචාරක සේවා ඔස්සේ ලෝකේ විවිධ රටවල ඉන්න කල්යාණ මිත්‍රයන් විවිධ වෙලාවල මේ ඉන්නේ. ඒ නමුත් ඒ සියලු දෙනාම මේ එකම මණ්ඩපයකට එකතු වෙලා අදත් තථාගත ධර්මයේ ඉස්මතු කරගන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ කාලයක් ධර්ම දේශනාවකට සවන් දීලා ඉන්න අනුතුරුව ඒ ඔස්සේ මතුවෙන ධර්ම සාකච්ඡාවකට එකතු වීමටයි. ඉතින් අද දවසේදීත් අපි වාසනාවන්ත වෙනවා, අපිට වාසනාව ලැබී තිබෙනවා ඉතාමත්ම විචිත්‍ර ධර්ම දේශකයෙකු වන පූජ්‍යපාද කාර්යිකම මහින්දසාර ස්වාමීන් වහන්සේ එකතු කරගෙන මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීමට අදත් අපිට වාසනාව ලැබී තිබෙනවා. ඉතින් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ ඉල්ලීම ඉතාමත්ම කාරුණිකව පිළිගන්න අද දවසේදීත් අප සමග එකතු වෙනවා. ඉතින් මේ සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ දෙපා නමද මම නමස්කාර කර සිටිනවා වහන්සේට. මේ ඔබ වහන්සේ අපි වෙනින් දක්වන අනුග්‍රහ පිළිබඳව එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට වෙනවා අද දවසේදී මේ ධර්ම දේශනාව පවත්වනවා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම. අද දින මේ පවත්වන ධර්ම දේශනාවේ ආනුභාවයේ ශක්තිය, කුසල ශක්තිය හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන පරිභාවය සංසාරේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධත්වේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධත්වේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධත්වේ. අත්තමාදේන භික්ඛවේ සම්පාදේත බුද්ධපාදෝ දුර්ලභෝ ලෝකස්මින්. මනුසත්ත පටිලාභෝ දුර්ලභෝ සද්ධාතම් දුර්ලභෝ සද්ධා සම්පත්ති. පබ්බජිත්ත බාවෝ දුර්ලභෝ සද්ධම්ම සවනං අති දුර්ලභං. ඒවං දිවසේ දිවසේ ඕෂදී කන්දදානි භික්ඛවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වතුනේ, අද දින අද අපි කතා කරන්න බලාපොරොත්තු සූත්‍රයේ තමයි අංගුත්තර නිකායේ පිට නිපාතයේ උද්ගල වාග්යයේ දෙවෙනි සූත්‍රය වන විලාන සූත්‍රය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ. බාහ්‍යයෙන් සඳහන් කළ ආරම්භ පාඨය වෙනම එකක්, මේකේ කෙළින්ම ගාථාවක් ප්‍රකාශ කරන්න නැති නිසා සරත් මේකට සම්බන්ධ වෙනවා. විලාන සූත්‍රයේ කෙටි අර්ථය මම මේ පින්වතුන්ට කියනවා. මේ ලෝකයේ ගුලංවෙච්ච කුන්දනෙක් ඉන්නවා. ඒ ගුලංවෙච්ච කුන්දනට පළමු එක්කනා සුදුසු ආහාර ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සුදුසු බෙහෙත් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සුදුසු උපස්ථායකයෙකු ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඔහුගේ ලෙඩේ සුව වෙන්නේ නැහැ. දෙවෙනි පුද්ගලයාට ඉහතින් සඳහන් කළා වගේ සුදුසු ආහාර ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සුදුසු බෙහෙත් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සුදුසු උපස්ථායකයෙකු ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි ඔහුගේ රෝගයේ සුව වෙලා ඔහු සුවපත් භාවයට පත් වෙනවා. ඒ වගේම කොහොමදිනා දෙහෙත් ලැබෙනවා සුදුසු සුදුසු ආහාර පාන ලැබෙනවා, සුදුසු උපස්ථායකයෙකු ලැබෙනවා, ඔහුගේ ලෙඩ හොඳ වෙනවා. මේ කාරණා තුන උපමාවට අරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගලෝ සිල්වරෙක් ඉන්නවා ධර්මයේ සම්බන්ධ. මේක තවත් චුට්ටක් පැහැදිලි කරන්න තියෙනවා. මේ ලෙඩ සම්බන්ධව අන්තිම තුන්වෙනි පුද්ගලයාට බෙහෙත් ලැබෙනවා, ඒ වගේම ආහාර පානක් ලැබෙනවා, ඒ වගේම සුදුසු උපස්ථායකයෙකුත් ලැබෙනවා, ලෙඩෙක් සුව වෙනවා. එයාට විතරක් අපි බෙහෙත් දීලා බෑ සුව වෙනවා කියලා, අනිවාර්යෙන්ම අනිත් අයටත් ඒ බෙහෙත් ආදී සියල්ල ලැබෙනවා. ඒ අය අරයා නිසාම ලෝකයේ එහෙමනේ ස්වභාවය. රෝහල් වල කිසිම තැනක වෛද්‍යවරු අන්තිම මොහොත දැන් මැරෙන්න යනවා කියලා ප්‍රතිකර්ම නතර කරන්නේ නැහැ, දෙනවා අවසාන මොහොත දක්වාම. එයා ජීවත් වෙන්නේ නැහැ කියලා දැන දැනත් ප්‍රතිකර්ම සිද්ධ කරනවා. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ සදහන් කරනවා, ඉතින් සදහන් කළ තුන්දෙනා වගේම බුද්ධයෝ තුන්දෙනෙක් ඉන්න. ඒ තුන්දෙනා තමයි තථාගතයන් වහන්සේ හැමෙන්දක් පුළුවන්, හැමෙන්දක් පුළුවන්. ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය දෙක අසන්ත ලැබෙන්නත් පුළුවන්, අසන්ත නොලැබෙන්නත් පුළුවන්. ඒ වගේම ඔහු සම්මා ප්‍රතිපදාවේ ගමන් කරන්නට කෙරේ. එවගේම දෙවන පුද්ගලයා තථාගතයන් වහන්සේ හැමෙන්දක් පුළුවන්, හැමෙන්දක් පුළුවන්. ඒ වගේම ධර්ම විනය දෙක අසන්න ලැබෙන්නත් පුළුවන්, අසන්න නොලැබෙන්නත් පුළුවන්. ඒ වාට ඔහු සම්මා ප්‍රතිපදාවේ ගමන් කරන පුද්ගලයෙක් වෙනවා. ප්‍රතිපදාවේ ගමන් කරමින් ජීවිතේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මෙබඳු පුද්ගලයෝ ලෝකේ ඕන කරන්නේ නැහැ බෞද්ධ පරිසරයේ නැති වුණාට. මා දන්න අන්‍ය ආගමිකයෙක් ඉතින් ඒ කට්ටියගේ ආගමනුකූලව මේ සත්තු බැරීම එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. නමුත් මේ තැනත්තා කිසිම විදිහකින් පස්සයි දසසු කර කරන්න සාමික ධර්මානුකූල ප්‍රතිපදාල ගමන් කරන බොහෝ ශ්‍රේෂ්ඨ කරුණක්. ඒක පුද්ගලයා කියන අපේ ආගම්වල මේ ඕනතරම් ඔය ධර්ම ප්‍රතිපදාල ගමන් කරන අය ඉන්නවා කියලා කිව්වා. එතකොට ඒ සත්‍යගත ධර්මයේ දැනගෙන නෙවෙයිනේ, දැනගෙන නෙවෙයි මේ ගමන් කරන්නේ. ඊළඟට මේ තවත් පුද්ගලෙක් ඉන්නවා සත්‍යගතයන් වහන්සේ අනිවා අසුන්දක් ලැබෙන උන්වහන්සේගේ ධර්ම විනය දෙක ඇසුරු කරන්නත් ලැබෙනවා. ඒ වගේම ඔහු සම්‍යක් ප්‍රතිපදාවේ ගමන් කරනවා. එතකොට මොහුට ධර්ම දේශනා කිරීම නිසා අනිත් අයට සැලකෙනවා මේ ධර්ම විනය දෙක අසන්න ඒවා ඇතුළු කරන්න එහෙම අනිත් සුන්දරාටත් අනිත් දෙන්නටත් ලැබෙනවා. එතකොට මේ අපි සඳහන් කරපු ධර්මකාරණ වලට අනුව තේරුම් ගන්න තියෙනවා මෙන්න මේ බඳු කාරණයක්. ඒ තේරුම් ගන්න තියෙන කාරණේ තමයි ඇයි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපට මේ පුද්ගලයන්ට අවශ්‍ය වෙන්නේ කියන එක ඊළඟට අපි ජීවිතේට ගන්න ඕනට හැදිලිවම. ඒ සඳහා තමයි මා ඉහතින් සඳහන් කර ධර්ම පාඩය ඉතාම වැදගත් වෙනවා කියලා මා සඳහන් කරේ. අප්‍රමාදේන වික්ඛවේ සම්පාදේස. අප්‍රමාදේන වික්ඛවේ සම්පාදේස. බුද්ධපාදේ දුර්ලභෝ. මේ බුදු කෙරෙක ලෝකයට පහළ වීම ඉතාම දුර්ලභයි. ඉතාම දුර්ලභ කාරණයක් මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වීම මිනිස්සුන්ට දකින්න ලැබීම ඉතාම දුර්ලභ කාරණයක්. මේ පින්වතුන් අහලා තියෙනවා මේ කුටුවියක ආවිස අන්තකල්පවලින් ගත්තේ 254යි. 56යි. 256යි. හැබැයි මහා කල්පයෙන් ගත්තොත් එක මහා කල්පය මේ පෘථිවියට ආවිස. මෙහෙම පෘථිවි හැදෙනා මේ පෘථිවියක එක බුදු කෙනෙක් පහළ වෙනවා. ඒකට කියන වර කල්පය කියලා. සාර කල්පය කියලා. සාර කල්පය කියලා කියනවා. මෙහෙම පෘථිවියක දෙන්නේ පහළ වෙනවා. ඒකට කියනවා වර කල්පය කියලා. පෘථිවියක තුන්දෙනෙක් දෘතියෙන් පහළ වෙනවා. ඒකත් කියට කියනවා මණ්ඩ කල්පය. ඒ කල්පයට කියනවා. ඊළඟට පෘථිවියක හතර නමක් පහළ වෙනවා. එතකොට කියනවා සාර මණ්ඩ කල්පය කියලා. පෘථිවියක පස් නමක් පහළ වෙනවා. පස් නමක් පහළ වෙනකොට භද්‍ර කල්පය කියලා කියනවා. හැබැයි පෘථිවිය වල හැදිලා මිනිස්සු ජීවත් වෙලා පෘථිවිය විනාශ වෙනවා කෙනෙක් පහළ නොවන අවස්ථාවක් තියෙනවා බුදු කෙනෙක්. ඒක මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒකයි බුදුහාමුදුරනේ බුද්ධපාදෝ දුර්ලභෝ ලෝකස්. මේ ලෝකයාට බුදු කෙනෙක් පහළ වීම ඉතාම දුර්ලභ කාරණයක් හැටියට හඳුන්වනවා. මනුෂ්‍යත්ව ප්‍රතිලාභ දෙන්නේ මේ මනුෂ්‍යත්ව කියලා ඉදීම හරිම දුර්ලභ කාරණා. අපි දන්න සමහර විට මේ පෘථිවියට පළමුවරට අපි පහළ උඩාද කියලා. මේ අපි දීර්ඝ කාලයක් සහිතව ඉඳලා වෙන්න පුළුවන්. මෙතුන් අහලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ මාරේ හැටියට කාත්මක ඉඳලා මාරේ හැටියට කාත්මක ඉඳලා රහතන් වහන්සේ කෙනෙකුට ගලකින් ගහනවා. පිටපස්සෙන් ගිය ළමයෙක්ගේ ඇඟට වැදිලා ගලකින් ගහනවා. එළුවට. ඒකේ පාපේ කල්ප එකහමාරක්. මොන කල්පද කියලා හරියටම මම නොදන්නා. නමුත් කල්ප එකහමාරක් සඳහන් වෙන අපායේ ඉඳලා තියෙනවා. ඒක හිතන්න කොච්චර කාලෙද ඇහෙන්න සිද්ධ වෙනවද කියලා. එතකොට එතකොට එහෙම එවැනි සංස්කාරයක් සමන් බිහි කරගත්තොත් අපිට සංස්කාරයක් බිහි කරගෙන ඒක ගිහින් භෞතික වශයෙන් ලැබෙන සංස්කාරයක් එක්ක සාල දුක්ගුණකට තමයි මුහුණ දෙන්නේ. සාල දුක්ගුණකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක වෙලා ඒ විදිහට පැහිපහි ඉඳලා අපි මනුස්ස ලෝකයට ආවේ. සමහර විට මනුස්සයෙ වෙලා ඉපදෙන්නේ පෘථිවිය එකවරක් වෙන්නේ. එකවරක් ඉපදිලා විශාල පාපකම් සිද්ධ කරලා ඒ සතර අපාය ආදී තැන්වල ගිහිල්ලා කැහිලා දීර්ඝ කාලයක් ඉඳලා ආය පෘථිවිය පහළ වෙනකන් ඉඳෙන්න පුළුවන්. සමහර විට මේ පෘථිවිය විනාශ වෙනකොට වෙනස් සත්ත්වයන් වල අපාය වල උත්පන්නයි. ඒක ඒ විදිහට ඉතින් මේ මනුස්ස ආත්ම භාවේශන සම්පත්තිය කියන එක හරි බොහොම දුර්ලභ අවස්ථාවක්. ඊළඟට සද්ධර්ම දුර්ලභ සද්ධා සම්පත්තිය. දුර්ලභ සද්ධා සම්පත්තිය කියන්නේ මේ ශ්‍රද්ධාව විතේ පිහිටනකම. ඒක බොහෝම කලාතුරකින් ලැබෙන පුරිය දෙයක්. දැන් අන්‍ය ආගම් අයතස්ත ශ්‍රද්ධාව වගේ තියෙන ඒක ශ්‍රද්ධාවට ඒක විශ්වාසය. ඒකෙන්නේ ප්‍රතිරණක සායිතිකේල ප්‍රීතිය ඡන්දය එහෙම ගොඩ වෙලා ඇති වෙන මානසික සත්‍යස් මෝහයත් මූලික වෙලා මෝහ දෘෂ්ටිය කියන මේ සායිතික මූලික වෙලා තමයි මේ සත්‍ය හැදෙන්නේ අත් වශයෙන්. එතකොට එතන ශ්‍රද්ධාව නෙමෙයි ඒ ගොඩ නැගෙන්නේ. මේ කුසල පැත්තට විතරමයි මේ ශ්‍රද්ධාව කියන එක හැදෙන්නේ. කුසල පැත්තට විතරයි. ශ්‍රද්ධාව කියන්නේ මුලින්ම තුන් අහලා තියෙන බුද්ධහති අටයන් එක. ඒකට ඒක පිළිපීමක් දුර්ලභයි. ලෝකෙ මොකක් තරම් මිනිස්සු ඉන්නවද කියලා බලන්න තියෙනවා. ලෝකෙ මොනතරම් මිනිස්සු ඉන්නවද? ඒ අය අතරින් කීයෙන් කීයද නේද මේ ධර්මය අනුගමනය කරන්නේ? සියයට ගණන් වලින් බලන්න පුළුවන් 100ට 10ක්වත් ඉන්නවද නැහැ මේ ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන උදවිය. එතකොට දුර්වලතා සද්ධා සම්පත්‍ති කෙනෙකුගේ හිතේ දුර්මේ ශ්‍රද්ධා සහිත සිත පිහිටීම සාම දුර්වල කාරණයක්. දැන් අපිට පුද්ගලයන් එක්ක සංසන්දනය කරගන්න පුළුවන් ලේසියෙන් බුදුහාමුදුරුවෝ ඉදින්න සඳහන් කරන මේ විදහා පොන්දරන්ගේ ආශ්‍රිත ලැබෙන ඒ වගේ ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් අපි ගන්නද පුළුවන් පැත්තට සද්ධර්මය අහන්නත් තියෙනවා අහන්නත් පුළුවන් නොලැබෙන්න පුළුවන් අපි සම්බිදාම පුළුවන් පැත්තට නමුත් ධර්ම ප්‍රතිපදාය ගමන් නොකරන පිළිපත් සිද්ධා කියලා කියනවා ඒකට බුදුහාමුදුරේ පදපරම කියලා සඳහන් කරනවා පදපරම ඒ කියන්නේ සංසාරේ පුරුදු පුහුණු කරලා නැහැ ඒ ධර්ම වැඩ පිළිවෙලවා. ඒ කොච්චර ධර්මය කියලා දුන්නා ඒ ධර්මය උරන්නේ නැහැ. සිහිතන්නේ නැහැ. ඒක ඔහුගේ ළඟ ගොඩ නැගිලා තියෙන අතීත සංස්කාර අකුසල පැත්තට එහෙම නැත්තම් ලෝභ දේශ ආදී සිත් පහළ වෙන විදිහේ ඒ පැත්තේ ඒවා තමයි ලෝභයයි දේශයයි මෝහයයි පහළ වෙන විපාක විඥාන ඒ පැත්ත විදිහට තමයි මේ දින වෙලා තියෙන්නේ. ඒ පැත්තට දින වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට මේ පද පරම සුද්ධලෝයි. එතකොට දැන් මේ ශ්‍රද්ධාව පිහිටීම හරින දුර්වල කාරණයක් හැටියට ගන්නවා. ඊළඟට අබ්බති සභාව දුර්වලයි. මේ මනුෂ්‍ය ආත්මයක් ලැබලා පැවිදි වෙනවා කියන එකත් හරින දුර්වල කාරණයක්. කොයිතරම් කෝටි ගාණක් මේ ලෝකේ ඉන්නවද ජනතාව. ඒ අතරේ පැවිද්ද කියන කොටසේ දෙපතර බලන ලක්ෂයකට එකක් විතර වගේ හඳුන් ගන්න තියෙනවා. ඒ කියන්නේ සියලු පෞද්ගලික සැප සම්පත් ඉවත දාලා. ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරය පිනවීම, මනස පිනවීම. පිනවනවා කියන්නේ ලෝභනේ ඔකේ හැදෙන්නේ. ඔකේ හැදෙන්නේ නිතරම උත්පාද වෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ දුක්ඛ ආර්ය දුක්ඛ සමුදපත්තිය සමුදපත්තිය සඳහන් වෙන ආකාරයට ඔය පැත්ත තමයි දුක්ඛ සමුදාර්ය සත්‍ය කියලා සඳහන් කරනවා කි බුදුහාමුදුරුව එතකොට ඒ පැත්ත තමයි වැඩිපුරම දෙන්නේ එතකොට සමහර විට පරිදි භූමියට ඇතුළේලත් ඕනින් නිදෙන්නේ. ඒ වගේ නිදෙන්න බෑ. ඔය පැත්ත තමයි වැඩිපුර දිනු වෙන්නේ. ඒ තරම් පරිදි භූමියේ මහත් ලැබුණත් අර පැත්ත දිනු වෙනවා සමහර විට. එතකොට පබ්බිත භාවෝ දුර්ලභෝ. එතකොට එතනදී පබ්බිත කියලා කියන්නේ හිතෙන් පරිදි වීම. හඟ පරිදි කිරීම අපිට ඕන වෙලාවට පුළුවන්. හඟ පරිදි කරනවා කියන්නේ දෙස් එක දාලා සූරක් කරන එක. විතතයි දිශිරීම තමයි හරියම දෙක් ප්‍රකාරය. ඒ විතතයි විතර ගන්න පුළුවන් නම් කරකට අන්න ඒක භවා දුර්ගඳ කාරණයක් ඇටියෙත. ඊළඟට හදාන් කරනවා සද්ධර්ම ප්‍රරණම් අති දුර්ලබ. දැන් සද්ධර්මයේ කියන එක ප්‍රරණය කරන්න ලැබීම අති දුර්ලබ. අර බුදුසෙන් පහළම වෙන්න ඕන. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළම වෙන්න ඕන කියන ඒ සම්බතමේ කියන ගහන්න බෑ කොහෙන්ද අහන්න ලැබෙන්නේ. ඒක කොහෙන්වත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒක දුක අපට තියෙනවා කියලා තේරෙනවා. සාමාන්‍ය මතු පිටේ. දුක අපට තියෙනවා කියලා තේරෙන ඕනම කෙනෙකුට ඕනම අන්‍ය ආගමකට රත් දුකක් තියෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ ලෙඩ හැදෙන එක දුකයි කියලා ඒකට තේරෙනවා. දිනු වීර දුකයි කියලා ඒකට තේරෙනවා. මිනිස්සුන්ගෙන් දැනුම් අහන්න ලැබීම දුකයි කියලා තේරෙනවා. අතපය බිඳෙන එක දුකයි කියලා තේරෙනවා. හැදහනවා. අඬනවා. ඒ වගේ දුකක් කියක් වෙනවා. කොයි විදිහේ ඒක දුකක් කියලා තේරුණාද ඒක කොහොම හටගත්තද මොකක් නිසාද මේවා මෙහෙම වෙන්නේ කියලා ඉරිදිවි තේන්නේ නැහැ. ඉරිදිවි තේන්නේ අර සමුදේ කියන එක පිළිබඳව අවබෝධයක් ඇති වුණොත් තමයි ඉන්නේ. ඒක අලුත් සත්‍ය හොඳට තේරෙන්නේ. ඒක ගලව සත්‍ය කියන එක දකින්න පුළුවන්කම ලැබෙන්නේ ආධ්‍යාත්මිකයේ සත්‍යයේ නීක්ෂණ අන්දමින් ගමන් කරන චරිතයක විතරයි පුදුලයක් විතරයි. එතකොට ඊළඟට බුදුහාමුදුරු කියනවා ඒවන් දිවසේ දිවසේ ඕසති හඳදාන භික්ෂුවේ ආමන්ත්‍රයමිය වය ධම්මා සංසාර අපමාදේ සම්පාදේත මහත්මේ මම දිනපතාම දිනපතාම දිනපතාම නුඹලට කියනවා එක දෙයක් මෙන්න මේ දුර්ලභ කාරණා ටික නුඹලට ලැබිලා තියෙනවා ඒ වගේම ඒ ලැබිලා වගේම වය ධම්මා සංඛාරා වය මේක විනාශ වෙනවා වය කියලා කියන්නේ විනාශ වෙනවා කැඩෙනවා ඉඳෙනවා පාරිච්ඡයට ගන්න බැරුවයක් පාරිච්ඡයට ගන්න බැරි තැනකට එනවා වය කියන එකේ තේරුම පාරිච්ඡයට ගන්න බැරි තැනට පත් වෙනවා අනිත්‍යවත සංඛාර උපාද වය ධම්මිනෝ උපද්දිත නිරුද්ධන්ති ඒ සම්බුත තමයි සුඛය කියලා කියන්නේ ඒකත් වය කියන්නේ කර්මෝන් දිනනවා හොඳයි අපි මෙහෙම ගමුද අපේ ශරීරය තව අවුරුදු 50කින් හෝ 60කින් 70කින් මේක අපි මරණයට පස්සේ ලැබුණා නිදුණා ඉතින් වෙන ලෝකෙට ගියාට පස්සේ අනේ මම මේ ලෝකෙට කැමති නෑ මම මේ ශරීරෙට හපව වෙන්න ඕන කියලා ආයෙත් බෑ ඒ වගේම එනේ ඒ ජීවිතේ නැවත මේ ශරීරයට මොන තරම් අපි ආහාර පාන අතින් මේකට සංග්‍රහ කළා දෙහෙත් වේස්තරේ අතින් මොන තරම් සංග්‍රහ කරත් මේකට උරුම වෙන දේ තමයි මේ වය කියන එක ජරාවටපත් වීම ජරාවටපත් වෙනවා කියන එක මේ ඒක අනිවාර්යම සිද්ධ වෙනවා ඒක නතර කරන්න බෑ ඒකට බුදුහාමුදුරුවෝ වචනයක් සඳහන් කරනවා සංස්කාර දුක්ඛ කියලා කියනවා රූප සංස්කාරවල දුක්ඛයක් වෙයි මේ අරූප සංස්කාර පුඤ්ඤාභිහා පුඤ්ඤාදී සංස්කාරවල නැතිවීම දුක්ඛ වෙනවා ඒකකට දුක්ක් බව පස්සෙන් රූප සංස්කාර මේ විනාශයට පත් වීම ඇඟ රැළියටනවා දත් මේ වැටෙනවා ඒ වගේම කෙස් පිට පැහෙනවා ඒක නතර කරන්න මේ වෙනකම් කිසිම විද්‍යාඥයෙක් ලෝකෙ පහළ වෙලා නැහැ කිසියම් විද්‍යාඥයෙක් මේ ලෝකෙ පහළ වුණා නම් ඕක නතර කරන්න කියලා බෙහෙතක් හැදුවේ ඕනෑම රජෙක් ඕනෑම සිසු කෙනෙක් ඕනෑම පුද්ගලෙක් තමන්ගේ උපරිම ධනයෙන් වියදම් කරලා ඒ දෙයට ගන්න කැමති වෙනවා නමුත් ඒක පින්වතුනේ එහෙම නතර කරන්න මෙලව විද්‍යාඥයෙක් කොතනක ඉඳලන්නේ එතකොට මේ රූපයන්ට ඕන ඒ විදිහේ දෙයක් සිද්ධ වෙනවා රූප සංස්කාරයට ඒ විදිහ ගන්න පාවිච්චියට ගන්න බැරි තැනකට පත් වෙනවා සෑම ශරීරයක් වැඩිත් වෙන්න පුළුවන් සිටු කෙනෙක් වෙන්න පුළුවන් නිලියක් නඩුවෙක් වෙන්න පුළුවන් සමායගත කෙනෙක් වෙන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් ඒ වගේම මහාම නරකම බුද්ධෙක් ඕනම කෙනෙක් ඔය සංස්කාරයට මේ සංස්කාරයට වය කියන ධර්මතාවයේ උරුම වෙනවා ඒක නතර කරන්න බෑ කැඩෙනවා බිඳෙනවා විනාශයක් පුත්තිමද ඒක පාවිච්චියට ගන්න බැරි තැනකට පත් වෙනවා එහෙමනම් අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ ශරීරය කියන එක මේක මේ කැඩෙන බිඳෙන විනාශ වෙන අවස්ථාවේදී අපි මේකෙන් උපරිම ප්‍රයෝජනයක් කරගෙන ජීවිතේ ජයග්‍රහණය කරගatiya යුතුයි ඉතින් බුදුවරු ලෝකෙට පහළ වෙලා මේ බුදුවරු ලෝකෙට පහළ බෝසතාණන් වහන්සේලා හැටියට ලෝකෙට පහළ වෙච්ච හැම අවස්ථාවකම ඔය ප්‍රයෝජන ගත්ත. ඒ ප්‍රයෝජනේ ගත්ත පාරමී පුරනවා කියලා කියන්නේ ඔය අකුසල සංස්කාර කියන ඒවා අයින් වෙන විදිහට සම්‍යක් ප්‍රතිපදායක දුක පිහිටවුවා. දුක් කරයි. ඒක හරි කැපවීමක් කරන්න වෙනවා මේ වැඩ පිළිවෙලට. ජීවිතයේ අනිත් සියලු වැඩ වලට වඩා හරි උත්තරයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ නිවැරදි යෑමට වැඩ කිරීම. ඒක බුදුහාමුදුරුවෝ උපමාවකින් දේශනා කරනවා. මෙන්න මෙහෙම දයසද්ද බුදුහාමුදුරුවෝ සින්නතුනේ විහාරයේ වැඩ ඉන්නකොට ආනන්දහාමුදුරුවෝ ඉඳපාත ගිහින් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම. තථාගතයන් වහන්සේ මම දැක්ක ලිච්ඡවි රජෙන්දවරු එක පවුවකින් ඊතල විදිහට ඈත ඉඳලා හරියට යතුරු කවුලුවක් ඇතුලේ විදිනා වගේ එක පවුවකින් විදිනවා මම දැක්කා. ඒකම එහෙම කියලා ඒක හරි පුදුමයි කියලා මේ ඒ දුරෙන්දල එහෙම විදින එක බොහොම දුෂ්කර කාර්යයක්. ඒක ඒ ලිච්ඡවි රජදරුවෝ කරුවා. ඒකම බුදුහාමුදුරුවෝ කියන ආනන්ද ඔය වැඩේ හරි ලේසි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කරන වැඩේ. ඒ වගේම පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න වැඩේ. හරියට මෙන්න මේ වගේ. අස්සලමක් පහකට බෙදලා හතකට බෙදලා බඹ 500ක් ඈත එක ඒ හතෙන් කෑල්ලක් එල්ලන හතෙන් කෑල්ලක් එල්ලලා බඹ 500ක් ඈත ඉඳලා ඒ හතෙන් කෑල්ලක් විදිනවා. ඒක කරන්න පුළුවන්ද මේ ආනන්ද කියලා බුදුහාමුදුර උපමාවට කියනවා. ස්වාමීන් වහන්සේ හරියට දුෂ්කරයි මේක කරන්න බෑ. එහෙනම් මතක තියාගන්න ඊටතර දුෂ්කරයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. ඒක ඒ තරම් දුෂ්කර කාර්යයක් කියලා බුදුහාමුදුර ගත්තා. ඒ තරම් දුෂ්කර කාර්යයක්. ඒකට ඒ තරම් දුෂ්කර කාර්යයක් හැබැයි බුදුහාමුදුර ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කරලා ලෝකෙ පෙන්නවා. ලෝකෙ පෙන්නලා ලෝක පුජ්‍යලේ වාසියකට මේ මඟ යන්න කියලා දුන්නා. දෙකින් දෙකට. එතකොට කියලා දෙන්න ඉතාම තීක්ෂණ වැඩපිළිවෙල තමයි හිත තුළ ක්‍රියාත්මක කරගත්තා. මේ ක්‍රියාත්මක කරගත්තේ කොහොමද? අප්‍රමාදේන සම්පාදේ. අප්‍රමාදී භාවයේ තමංගේ තුල හදාගන්න. මොකද මේ අප්‍රමාද කියන වචනේ තේරුම ඒක ගත්තොත් එහෙනම් අප්‍රමාදේ කියන වචනේ වචන තුනක් තමයි ඔබට ඇතුළත් වෙන්නේ. ආතාප සම්පජාන සතුම. සිහියයි සතිය ආතාපි වීර්ය සම්පජාන නුවණයි. ඔය ටික තමයි දිනු කරන්න කියලා කියන්නේ. ඒ ටික තමයි දිනු කරගන්න කියලා බුදුහාමුදුරුවෝ මේ උගන්වන්න. මේ පහ තමයි මේ තුන දිනු කරන්න කියන්නේ. හැබැයි මේ තුන දිනු වෙනකොට මෙතන තව ඉන්ද්‍රිය ධර්ම දෙකක් වැඩිලා. ශ්‍රද්ධාව සමාධිය මේ පහම මෙතන එකතු වෙනවා. අර තුන විතරක් නෙවෙයි මේ තුන බුද්ධාගමඳුර මූලික වශයෙන් මේ ප්‍රතිපත්තානේදී සඳහන් කරාට අර පහම එකතු වෙන ඉන්ද්‍රිය ධර්මයන් මෝරන්න පටන් ගන්නවා. මෝරන්න තමයි සමාතුල ඒවා මෝරන්න තමයි තමන්ගේ ඉන්ද්‍රියන් කරහා තමන්ගේ ජීවිතේට අනුවිද ඇති වෙන්නේ කොහොමද? නැත්තම් චිත්ත වීති සකස් වෙන්නේ කොහොමද? ඒ චිත්ත වීති තුළ ලෝභ සිත් හැදෙන්නේ කොහොමද? ද්වේෂ සිත් හැදෙන්නේ කොහොමද? මෝහ සිත් හැදෙන්නේ කොහොමද? ඒ වගේම කුසල සිත් හැදෙන්නේ කොහොමද? ඒ වගේම ධ්‍යාන සිත් හැදෙන්නේ කොහොමද? කියන මේ හැම එකක්ම අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික හොරට දිනනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටික. ඒවා දිනු නොවුනොත් ඒවා දිනු නොවුනොත් අපි වහාම මේ සතර එකතු වෙන පැතිකඩ තමයි දවසින් දවස මොහොතින් මොහොත නිතර නිතර අපි දිනු කරලා තියෙනවා. කුලෝද දිනු දේශ දෙක තමයි දිනු කරලා තියෙන්නේ. ඉතින් මේකේ දිනු කිරීමේ ප්‍රතිඵලය කොයිතරම්ද කියනවා නම් බුදුහාමුදුරු දේශනා කරන ඉස්ලාමයෙන් මේ මහ පොළවේ වැලිකට ගානට වඩා මේ අපි ඉපදලා තියෙනවා. වැලිකට ගඟක විතරක් වැලිකට ගත්තොත් කොච්චරද කියලා පිටා බලන්න තියෙනකොට ගඟක විතරක් වැලිකට මොන තරම් ප්‍රමාණයක්. එතකොට මහ පොළවේ වැලිකට කියන්නේ කොයි තරම් ප්‍රමාණයක්. මහ පොළවේ වැලිකට ගානට වඩා අපි ඉපදලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම උපමාවක් දෙනවා. එතන කෙනෙක් ඇවිල්ලා මේ යවුලක් කරගෙන ඇවිල්ලා මේ පින්නතුන් දන්න දෙපැත්තම උල වැඩි තියෙන ওই පාරවල් කාරණ මේ ආයුධයක් තියෙන එක පැත්තක උල එක පැත්තක තලය තියෙන ඉතින් ඒකත් කරගෙන කෙනෙක් ඇවිල්ලා සමන්ත හනිනවා ඔළුවට උදේට සියවතාව දවල්ට සියවතාවයි හන්දරට සියවතාවයි තෝරෙදි අවුරුදු 100ක් හරිනවා අවුරුදු 100ක් කොයි විදිහකට හැනලා කියනවා කෙනෙක් ඒ යන්නේ නැතිනම් මං ආයෙ නුඹට උත්පත්තිය නම් දෙන්නේ ඉඳ කියන්නේ නැහැ මම ආයෙ නුඹට උත්පත්තිය සිද්ධ වෙන්න නම් ඉඳ කියන්නේ නැහැ කියලා කියනවා ඒක බුදුහාමුදුරු කියනවා නුඹලා ඒ කතාව බාර ගන්න ඒ බාර ගන්න කියන්නේ නුඹලට සසරට එකතු වෙනකොට ඊට වඩා ওই විදිහ යවුල් පාරවල් කතා කතා යන්න සිද්ධ වෙනවා ජීවිතේ ඉතින් මෙන්න මේකට විවිධ සිද්ධ වෙනවා බලන්න මේ දුක් තුනක් තියෙනවා දුක් සත්‍ය තුළ දුක් තුනක් සදාහන් කරනවා මොනවද ඒ දුක් තුන සංස්කාර දුක්යෙන් විවිධ සිද්ධ වෙනවා ඒ වගේම විපරිණාම දුක්යෙන් විවිධ සිද්ධ වෙනවා ඊළඟට දුක්ඛ දුක්ඛ කියන මේ තුන තුනෙන් පිරෙනා සත්‍යයක් කියලා කියනවා මේ ධර්ම තුනේ මේ සත්‍ය දුක් වෙනවා හරි සංස්කාර දුක්ඛ කියලා කියන්නේ මොනවද උපත්ති ලබාපුවාම මේ ශරීරයෙන් නැවත නැවත නඩත්තු කරන්න අවිට ආහාර පාන ගන්න සිද්ධ වෙන භෞතික සංස්කාර. ඒ සඳහා ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉගෙන ගැනීම විතරක් නතර වෙලා බහසිය අතර සිද්ධ වෙනවා. සමාජයෙන් දැනුම් අහන්න සිද්ධ වෙනවා. නිന്ദා අහන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය විදිහේ ඒ පැත්තෙන් ඒක කරගන්න සිද්ධ වෙනවා. ඒ තරම් දෙයක් සිද්ධ වෙන්න සිද්ධ වෙනවා. සියලු ධනිය වියදම් කරලා රෝම වල ඉඳ සිද්ධ වෙනවා. එන්නේ මේ භෞතික සංස්කාරය රැකගන්න. ඊළඟට මේ ප්‍රශ්නේ නැවත මනුස්ස ආත්මයක් ලබන්න නම් පුළුවන් තරම් මේ හම්බ කරපු උපයපු ධනය අපි පරිත්‍යාය කරමින් සිල්වත් වෙමින් වීර්ය කරමින් නැවත කුසල සංස්කාර බිහි කරන්න. කුසල සංස්කාර බිහි කරන්න මහත්ය. අකුසල සංස්කාර බිහි වුණොත් එහෙම හතර අපායේදී ඉන්නා ඒ අකුසල සංස්කාර නිසා දුක් විඳින්න වෙනවා. රූපස්කන්ධයත් මහා දුකකට පත් වෙනවා. ඒ වගේම නාම ඒ හැටිලිස්ස නාම ධර්ම වලින් දුක් විඳින්න වෙනවා. කයිතයි ඛණ්ඩ නැතුව සමහර විට දුක් විඳින්න වෙනවා. අපායේ අති දීර්ඝ කාලයක්. රෞරවය මහා රෞරවය ආදී තැන්වල ගිරි ජාලාවල නදීවල දුක් විඳින්න පීඩා වෙනවා. එතකොට මේ සංස්කාර දුක් කියන්නේ ඊළඟට විපරිණාම දුක්ඛ ඇති වෙනා ජීවිතේ විපරිණාම දුක්ඛ කියලා කියන්නේ මේ ශරීරයේ වයසට යනවා දුරුමතපත් වෙනවා ඒවා නැවත නැවත යථාපත්තට ගන්න සිද්ධ වෙනවා මුළු පංචස්කන්ධයම එහෙම වෙනකතරපත් වෙන එක මතකයක් නැතුව යනවා ඉතින් ප්‍රයත්නයේ මේ අමතක වෙන්න පටන් ගන්නවා ඒ දිනේශ ආදී මොහොතේ හැදලා මිනිස්සු දුක් විඳින්න ඒ විපරිණාම දුක්ඛ වෙන සිද්ධ වෙයි ඕතවිතරක් නේ ඔහු අසුරු මෙතුරු කරන ආයත සමාහත බුදුන් සමාහත දරුවන්ට සමාහත ස්වාමිය දුක් විඳින සුබේ මේ විපරිණාමයට පත්වීම තුළ අසීමිත දුක් විඳින මිනිස්සු මහා ධනවත් වෙන දුක් විඳින අපි භාෂා විශේෂතරක් දැනගෙන හිතපු එක්කෙනෙක් හොඳට කතා කරන්න පුළුවන් ඒ විදිහේ මහා දක්ෂයේ අන්තිම කාලේ දිමේශය හැදලා තමන්ගේ මලමෙත් ප්‍රාසූති තමන්ගේම ඇඟිලි බලන්න පින්වතුනි අච්චර මහා දැනුමකින්ද හැකියාවකින් මහා බුද්ධිමත්කමට සිද්ධ වෙච්ච දෙයක් විතර නාම දුක. ඒක ওই විදිහේ විතර නාම දුක් කොතරම් සිද්ධ වෙනවා. ඒක තාත්තා කෙරෙකට පිරික්සන යනකොට තාත්තා දෙල්ල පහත පණ නැතුව තුනේ ඉතින් නාගන සාවල ගෙදරට අරගෙන එනවා පුතා. අරගෙන එනකොට මේ තාත්තා කියනවා. අතේරපම් මේ ශරීරය හොඳ එන්න දරුණ විදිහට කියන්නේ තේරෙන්නේ මේ ශරීරේ මේ මොන තියෙන බලද එන්න දුකක්ද විපරිණාමයේ කියලා විපරිණාමයේ ඒකේම මහා රජු ඉහළ තනතුරක් ගන්න මහත්ෙක් අපේම වටිනා දායකයෙක් කියලා එකපාරට දෙන්නේ පල්ලෙහා කරගත්තා ඉතින් මම යන ගානට මෙයා කැර ගහලා තියෙනවා මොන කරුණයක්ද මේ ශරීරය මොන දුකක්ද මේ ශරීරයේ කියලා ඒ විදිහට බයි මොකක්ද කියන්නේ විතරාම දුක්කේ. ඒක ඕක අපිට ඕන වෙලාවට අපිට ඉන්නවා. අපිට ඉන්නේ නැහැ කියලා අපිට ඉස්සෙම කනක පොරොන්දු වෙලා ඉන්නවා. සන්නහය මේ ලෝකෙට සන්නහය විසින් මේ ලෝකෙට අපි උත්පාද කෙරෙව්වා. ඒ උත්පාද කරගෙන ඒ සන්නහව කෙතනකවත් පුරන් දුන්නේ නැහැ මම. නුඹලට භෝගය හදාන්නේ නැහැ. නුඹලට දුක ඇති කරන්නේ නැහැ. නුඹලට මම සතුට විතරයි දෙන්නේ කියලා එහෙම කිසිම කෙනෙක් ප්‍රයෝජනයක් වුණා සන්නහව. සන්නහව කරේ උත්පත්තිය වැඩි කරනවා. ඊට පස්සේ ජරාව කරන වැඩේ තමයි පුරාන්තම වෙන්නේ. උත්තරී නාම කච්චරයට පැත්තරනේ දුකට දුකටද ඇදලා දාන එක තමයි මේ ජරාවේ රාජකාරිය කියන්නේ. ඉතින් මේ විදිහට මහා දුක් සංග්‍රහයක්. එතකොට ඊළඟට ඊළඟ දුක්ඛ මොනතරම් කායික දුක් ඇතිවෙනවද? වේදනාවල් ඇතිවෙන මට හමුවලා තියෙන සම්මතෙන් අවුරුදු 7ක් 8ක් අපේ හාමුදුරුවනේ මේ කපි අමාරුවේ මෙන්න වෙස්ටි දිගටම සිද්ධ වෙනකක් වෙනවා. ඒ අපිට දකින්න ලැබිච්ච හරිද? ඒ විදිහේ කොයිතරම් ලෝකයේ මිනිස්සු ඉන්නවද වේදනාවෙන් දුක් විඳින. වේදනා ශරීරය ඇතු දුක් විඳින අය අසීමිත වෙනවා. ඒ ඒනි වේදනාව විතරක් නෙවෙයි මානසික වේදනාව. මානසික වේදනාව විඳින සත්‍ය ඔය විදිහට නේවා. චිත්ත පීඩා ඇති වෙලා සමහර කෙනෙක් දැනලා සමහර විට තමන්ගේ දරුවෝ නැති වෙලා සමහර විට ඒක අම්මා කෙනෙක් හම්බුණා තමන්ගේ දරුවා ඇමරිකාවේදී වාහනයකට යටපත් වෙලා පිටත වෙලා. එතකොට හිතන්න කොයි තරම්ද කියලා. බෝම්බ වල පිටපත් වෙනවා. ඒ විතරේද කොහොමද දැක්කා අර පෙට්‍රල් ටැංකිය කුඩරලා ඊට පොරට මරණ අයවැයි නාතිලින්ද කොයි තරම් දෙකක් ඉති දරු ඒ විතරක් මේ ඒ චිච්චලා වේදනා වෙන එක සිය ගානත් චිච්චලා වෙන ඔය විදිහට තියෙන වේදනා මානසික වේදනා එක පැත්තකින් මේ නොයෙක් පැත්තකට සමහර විට දරුවේ මුළු ජීවිත කාලෙම කියලා පුරාගෙන අන්දරිකල දෙල්ල හොල්ලන්න බෑ හිත මේක කරකවන්න බෑ ඒ විදිහේ ඉන්නවා උපත් ජීවිතේම උඩුබඩියක් තියෙනවා දුක් වෙනවා කොහොමද ඒ විදිහට බලපහන් කියන්නේ මේ සංසාරයේ ඉපදිච්ච හැම වාරයකම අඩු වැඩි වැඩි වශයෙන් ඒ දුකට මහපොළේ වැඩිකට ගන්නට වඩා දුක් වෙන කියලා බුදුහාමුදුරු ගන්නේ ඒ ඉපදිච්ච හැම තැනකදීම දුක් නෙවෙයි ඉඳලා තියෙන්නේ සැපමයි නෙවෙයි සැපමයි ඉඳලා තියෙන්නේ වැඩුණා දුක්මයි ඉඳලා තියෙන්නේ ධ්‍යානවල අපිට සමහර විට ධර්ම ලෝකවල ගිහිල්ලා ඉවරලා එක කාලයක් ඉඳ ඇති ওই කල්ප ගණන් සමහර විට ඒ ධ්‍යාන ශ්‍රේණි ඉඳ ඇති ඒවත් බුදුහාමුදුරු ගන්න තියෙනවා අතනිත අන්තිම ධර්ම ලෝකයේ තිබෙනතුනේ මේ දේව සංඥා නා සංඥාතල බලාන්තරේ ඒකෙත් කල්ප 84000ක් ඉහි ආයුෂ උනත් අර කියපු ඕග ධර්ම හතර තියෙන නිසා ඒතරත්තාගේ ඒ ධ්‍යාන ශක්තිය පුණ්‍ය ශක්තිය ඉවර වෙලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා පාපනේ පිරවාසර කියලා නැවත නිරෝධය යන්න පුළුවන්. ඒ පිස්සු තලේ කොහේ උපන්නා අර හතර තියෙනකොට මේ ඒ තේරුමක් නැති එක. ඉතින් මේ ධ්‍යාන ශක්තිය හදන්න එයක් ඔක්කොම වීර්ය කරද්දී. එහම ඒ තේහෙන ආය නැවත නැවත ඉපදීපදී කුතුමාකාර දුකක් මේ සංසාරයේ මේ ශක්තිය විඳලා තියෙන්නේ. අපිට දෙවියෝ කියලා තියෙනවා. අපට දිවස තිබිලා තියෙනවා අභිජාතර ජීවිතවල ලැබලා තියෙනවා නමුත් අද නැත්තේ ආය නැවතුනේ නැවත මේ ක්‍රේත ධර්මයන් නැවත අසුව යට කරගෙන වහගෙන ඊවා බලවත් වෙලා ශක්තිමත් වෙලා හැමතිස්සෙම ශක්තිමත් වෙලා ඉතින් මේ සංහාර කියන ක්‍රේත ධර්මය මේ ඒක කාමරාග භවරාග සම්බන්ධ කාමතන්න භවතන්න විභවතන්න සමුදය කරන මේ තුන්දෙනා මේ තුන්දෙන ඔහේ හරි සැරවිලා ඉන්නවා මේ සක්කාය දිට්ඨිය දිවිලක සැරවිලා ඉන්නවා සෝවාන් කියන පියවරේදී තමයි අපිට විශ්වාසයක් කියන්න පුළුවන් අපේ ජීවිතේ. එතකොට සංසාරේ මා ඉහිපිට යපු දුක් අප්‍රමාණ වේ මහපලේ වැලිකට ගානට වඩා ඉපදිලා ඉපදිලා තියෙනවා. මේ ඉපදුත් හැම වාරෙම අපි දුක් විඳලා තමයි කියන්නේ. දෙලි කොච්චර කැඩලා තියෙනවද අපි හරක් කරලා. කුකුළු වෙලා කොච්චර කැඩලා තියෙනවද අපි දකින්න පුළුවන් දෙවැනි සත්‍යයේ දිල්ලට යන හැටි දකින්න පුළුවන් කොහොමද කියලා. ඔය විදිහට මේ හැම දුකක්ම ඉඳලා තියෙන එකෙන් වතනේ අර සමුදේ කියන එක තුලින් තමයි ඒක ඉඳලා තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න නැති නිසා, තේරුම් ගන්න නැති නිසා. එතකොට ජරාව කියන කෙනා ජරාවට පත් වෙනවා කියන කෙනා ඒ වගේම මරණයට පත් වෙනවා කියන එකනත් දෙන්නා නිසා අවසානයේ නැවත ආය උත්පත්තිය මරණය තුලින් ආය නැවත උත්පත්තිය හදලා දෙනවා සම්හාවතුලින් නැවත නැවත නැවත නැවත මේ සංස්කාර හදාගෙන හදාගෙන දුක් විදිහට තමයි සිදින් දිගටම සිද්ධ වෙන්නේ. ඒකට බුදු කෙනෙක් මේක හොඳට තේරුම් අරගෙන බුද්ධත්ව කෙනෙක් මේකෙන් තනියම උත්සාහ කරලා මේකෙන් ගැලවෙන්න වීර්යයක් කරලා මේකෙන් ගැලවීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ සම්පත් සියල්ල ජීවිතේ ලැබිලා තියෙනවා. මේ සම්පත් සියල්ල ජීවිතේ ලැබිලා තියෙනවා කියන්නේ අර දුර්ලභ කාරණා. බුද්ධ ඡාදයේ දුර්ලභයේ ඒක ලැබිලා තියෙනවා. මාපකපටිලාභ දුර්ලභයේ ඒක ලැබිලා තියෙනවා. ඒ වගේම ශ්‍රද්ධා සම්පත්ති ඒක දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. පබ්බචිත භාව දුර්ලභයි පැවිද්දන් පැවිද්දි වෙන්න නොලැබුණත් පැවිද්දන්ගේ ආශ්‍රය ලැබලා ධර්ම ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. මේ නිවිදින්නටත් බුදුහාමුදුරුවන් දේශනා කරන සතර බිය හදාගත්ත කෙනා තමයි විශ්ව හැටියට හඳුන්වන්නේ මේ ගිරිකල්ප දෙකක්. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. මේ දුර්ලභ කාරණා ටික අපිට මහා සම්පත්තියක් හැටියට හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ මේක දිනපතා මේ සත්‍යයට පැහැදිලි කරන්නේ මොකද මේ වයස වෙන ධර්මයේ සමන් ගොදුරු වෙනවා. සාර්ථකවම ගොදුරු වෙනවා. ගොදුරු වෙන නිසා බොහෝම ඉක්මනින් තමන් මේ මාර්ගයේ ඉතාම කැප වෙලා සම්‍යක් ප්‍රතිපදාවට යොමු විය යුතුයි. එතකොට මේ කාරණා තුළ අපි හිතන්න පටන් ගන්නවා. ඒ හිතන්න පටන් ගන්නකොට අපි හිතන්න පුරුදු වෙන්නේ කොහොමද? සම්‍යක් ප්‍රතිපදාවට යන්නේ. සම්‍යක් ප්‍රතිපදාව පළවෙනි කාරණය තමයි සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය තමන් කොහොමද හදාගන්නේ කියන එක ඔන්න දැන් ඊළඟට අවධානය යොමු කළ යුතුයි. කොහොමද බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම? ඒක බලන්න පුරුදු කොහොමද කියන්නේ. මොකද්ද මේ උගන්වන්නේ? උගන්වන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම වලින් ඇතිවෙනා වූ නිමිති. කිසිම නිමිත්තක් එක්ක තමන්ගේ ඇලීම, ඇලෙන ධනගුණයක් තියාගන්න එපා කියලා කියන්නේ. මේ ඉන්ද්‍රිය ධර්ම එක්ක ඉස්සතු වෙන නිමිති එක්ක තමන් ඇලෙන්නේ නැති කරපුස්සම ඇලෙනවා. සසර දිගින් දිගටම ඇලෙන්න තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ නිමිති අපි පරිවිතක් බවට පත් කරලා බලන්න ඕනේ. මේ නිමිති අපි අපරිහිත නිමිතක් බවට බලන්න පුරුදු වෙන්නේ. මේ නිමිති අපි අනිත්‍ය වෙන නිමිතක් බවට පත් වෙන හැටි බලන්න ඕනේ. කොහොමද මේක පැත්තකින් පුරුදු වෙන්නේ? එක පැත්තකින් පුරුදු කරන්න බුදුහාමර උගන්වනවා අනිත්‍යක් බවට කියන අප්‍රමිත එකක් බවට පත් කරන්න උගන්වන පුරුදු වෙන්නේ කියන මේක රසයක් නැති බව දකින්න පුරුදු වෙන්න කියන. මොකද කෑම ටිකකට අපේ දැඩි කැමැත්තක් ඇති වෙනවා. ඒ කෑම ටිකට දැඩි කැමැත්තක් ඇති වුණොත් ඒකත් අපේ රසයක් දැඩි කෑවා. මොකක්ද අපට ලැබිච්ච තෘප්තිය? ජීවිතේ ලැබුණ නැහැ. හැම මොහොතකට පොඩ්ඩක් තෘප්තියක් ලැබෙනවා. මේක කාපුවාම මේ කොච්චර වටිනා එකක් වුණත් සමහර විට මේක හෝස් කරපු මස් කැල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වටිනා කේක් කැල්ලක් වෙන්න පුළුවන්. ඒ මොහොත හරි වෙන්න පුළුවන්. වටිනා කෑම එකක් වෙන්න පුළුවන්. ෆයිබ්‍රයිස් එකක් වෙන්න පුළුවන්. ඉස්සරහ මුදයක් වෙන්න පුළුවන්. දැන් මේක කටට ඇරගෙන හපල එළියට වෙනකොට කොහොමද? ආහාර ප්‍රතික්‍රියා භාවය ගැන කරන්න කියලා බුදුහාම ප්‍රයෝජනවත්. ඒක උගුරු පල්ලෙහාට ගියොත් කොහොමද? එළියට ආපහු ආවොත් කොහොමද? මට මේක වටිනාකම මොකක්ද? වටිනාකම අද අප්‍රසන්නකමද තියෙන්නේ? ඊළඟට පල්ලෙහාට යනකොට එතනින් කුමක්ද සිද්ධ වෙන්නේ? ඒකකොට ඒක දුර්ගන්ධාමණයක. ඒකකොට මම මෙච්චර මේ දුරු කරන්නේ. මේ ආහාරය මං ගන්න ජීවත් වීම කෙනෙක්යි. ජීවිතේ රැක ගැනීමට. ගුණවල දියුණු කරත්. මනුස්ස එක්කලා ඉපන්නේ මට මේ සිහිය, ප්‍රඥාව, වීර්ය මෙන්න මේවා දියුණු කරන්න. මේ කෑම කතා මේවා ජීවිත වල විදිහ ඉන්න නෙවෙයි. අන්න දෙනෙහි කරන්න අන්නේ විදිහට. එතකොට අත්‍යන්තික එකක් බවට පත් වෙලා අපි ඒක ප්‍රේම දෙන්නේ කලක් කොහොම පුරුදු පුහුණු කරනකොට කෑම අපි ගන්න කුසින්න නිවා ගන්න මිස ජීවිතේ පවත්වා ගන්න මිස අපි එතනින් පස්සේ ඛණ්ඩ ජීවත් වෙන මිනිස්සු නෙවෙයි කියනවා. ජීවත් වෙන කෙනෙක්ට කෑම ටිකක් ගන්නවා. අන්න ඒ මාතලක් තමයි. රූපයක් දකින්නකොට කොහොමද කරන්නේ? ඒ රූපයෙන් අපි ඇලෙනවා. ඒ ඇලෙන නිමිත්ත රූපය පරිවෘත්තක් කරන්න පුරුදු වෙනවා. ඒක තේරෙනවා බුදුහාමුදුරනේ. සොඳට පත්තර පත් කරන්න පුළුවන්. කොහොමද? ඒක පතරිය ධර්මයන් බෙදලා ඉවරලා පතරිය ආත්ම ආදී ධර්මයන් බෙදලා ඉවරලා බලන්න පුළුවන්. ඒවා ඒ පත්තර පුදු වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගත්තට අපි ඇප්ලයි කරන්නේ අපේ ජීවිතයේ අදාළ තැනදී. තරණය ඇප්ලයි කරන්නේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. සබ්ජෙක්ට් එකකට සබ්ජෙක්ට් එකකට කටකින්. ඒ කටකමන පිළිතුරුමත්. ඒ කටේ හැදේ කොහොමද? ඒ කිය මොකද කියන ලක්ෂණ. ඒ කට කියන එක බෙදලා බලන්න ධර්මානුකූලව. කටක් කියල එකක් නැහැ. ඒක සබ්ජෙක්ට් කියලා එකකුත් නැහැ. කට විධර්මයේ නෙමෙයි නාම ධර්මයේ නෙමෙයි එකතු වීමක් පමණයි එතන දකින්න තියෙන කියලා. යහා අවබෝධ කරගන්න. චිත්ත කායික රූප කියන ධර්ම වල එකතුවක් පමණයි. අන්න එහෙම හිතන්න පුරුදු වෙනකොට මගේ මේ කන කියන්නේ මොකද්ද? කන කියන්නේ මේ රූප ගොඩක් නේද කියලා වෙලා. වහාම එහෙම ඒ ධර්ම වලට යොමු කරලා ඉන්නවා බලන්න පුළුවන්. ඊළඟට තව බුදුහාමුදුරේ දේශනා කරනවා. ශරීරයේ නිදල බලන්න කියනවා. ඒක පොඩ්ඩක් යමක් අපි ක්‍රිය කරනවා නම් ඒක දිගල දිගල වෙන් කරලා කඩලා දිගල බලන්න ඒක. නුවණින් මෙහෙ කරන්න ඒක. මතු පිටින් නෙවෙයි. නුවණින් මෙහෙ කරන්න. මතු පිටින් ඕන තරම් දත්. දේවල් හදන හැටි දකින්න, දේවල් කඩන හැටි දකින්න. වාහන හදන හැටි දකින්න, වාහන කඩන හැටි දකින්න. බොඩි කපන හැටි දකින්න, බොඩි හැදෙන හැටි දකින්න. ඒ වුණාට අපි සාර්ථකව ඒ දකින් කිසිමකට සම්මත ප්‍රතිපදාවක් දෙන්නේ නැහැ. ඒකත් අභ්‍යන්තර දැක්මක් එන්නෝ නෑ අර නුවණින් යුතුව අපි මේ ධර්ම ඉගෙන ගන්න. ඒක ඒ විදිහට ප්ලේ කරා. සසර නැවත උපදිනක් මම මේ தත්ත්වෙ නේද කරගෙන යන්න සිද්ධ වෙන්නේ. කියන එක නැවත සසර தත්ත්වේ ඒක දාලා බලන්න. ඔන්න ඒ විදිහට අපි සම්මත ප්‍රතිපදාවට යනවා. ඒක සම්මත ප්‍රතිපදාවට යනකොට මේ කිසිම ආරම්භයක් එක්ක හැප්පෙන්න බලන්නේ නෑ. අපි ස්පර්ශයට සැනසුණා මේ ස්පර්ශය කරන්නේ මොකක්ද කියලා හිතන්නේ. ඒ හැමෙන්නේ හැම ගැලවලා බලලා ඊළඟට මස් සම්මත් ගැලවලා බලලා මස් ගැලවලා එකකෝට ගැලවලා බලලා ඒ මම ස්පර්ශ වෙන්නේ මොකක්ද එක්කද ස්පර්ශ වෙන්න තැනක් නැහැ ප්‍රශ්න ආ මෙහෙම ඊයා බලලා මරසින් මවන මරණ දුකන තියෙනවනේ මේ මරණ ධර්මයේ සකස් වෙච්ච හැටි බලලා ඒකේ දුරස්කක් තියෙනවද කියලා බලලා චිත්තක්ෂණ යක් පමණයි නේද තියෙන්නේ කියලා චිත්තක්ෂණ හැටියට දකින්න පුළුවන් අන්න ඒ විදිහට ගැඹුරු ධර්ම දකින්න පුරුදු වෙනකොට පින්වත්නි අපි මේ සම්මත ප්‍රතිපදාවේ ගමන් කරනවා වෙනවා. අපි සම්මත ප්‍රතිපදාවේ ගමන් කරනකොට තව නොවන අයට ඒක ශක්තියක් වෙනවා බලයක් වෙනවා දැකීමෙන් ඇසීමෙන් ඒ අය ඒකට යොමු වෙන්න යන්තම් හෝ පුරුදු වෙනවා. උදාහරණයක් කාලේ අර එක කතාවක් තියෙනවා. දෙහම්රේ කාලෙන් පස්සේ ගමන්ද අර ඉරි කියලා ගල්ගුහාවක හෝ ධම්ම තාක්ෂය හරි කියලා ඉරියව අහගෙන ඉඳලා ගියලෝ කියලා. ධර්මය තේරිලා නෙවෙයි අර කිසිම හදක. ඊළඟට පිටුලියක් මන කියන තැනක අහගෙන ඉඳලා මේ මනුෂ්‍ය ලෝකේ රැඳුණියක් කියලා කියනවා. බලන්න තියෙනකොට මෙහිරි හදක අහගෙන ඉඳලා. ඒ සංගර නෝන පුද්ගලයාට ලොකු ලොකු උපකාරයක් පවත් කරනවා මේ සම්්‍යක් ප්‍රතිපදාවේ ගමන් කිරීම හැම තිස්සෙම මට පමණක් නෙවෙයි විශාල සත්‍ය ප්‍රජාවකට සූරාවක් සිදු කරනවා වෙනවා. ඒ නිසා මේ පුද්ගල මේ සූත්‍රයේ මේ විලාණයකින් පැහැදිලි කරන්නේ බුදුහාමුදුරෝ මහණෙනි මේ ධර්ම දේශනාවේදී මේ ධර්ම දේශනා කිරීම මේ සම්මත ප්‍රතිපදාවේ යන කෙනාට පමණක් නෙවෙයි අර නොයනායකත් එක්කම දේශනා කළ යුතුයි කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ රූප හරියට නිකන් අර ලෙඩ හොද වෙන කෙනාට සමරත් නෙමෙයි හොද නොවන කෙනාට ඒ ප්‍රතිකර්මයේ සිදුවෙන්න ඕන කියනවා වගේ පැහැදිලි වෙන්න තිබුණා. ඒ හැම කෙනාටම කවදා හරි මන ඇහුලක් නැතත් හැම කෙනාම කුරාසෙන්දීන් පවා කවදා හරි නිවන් දකිනවා. කවුද දෙවිවරුත්තරක් ප්‍රතිස්තර නමින් බුදිනවා කියලා කියන්නේ. මොකද ඒ විදිහට මේ හැම සත්‍යෙම බුදිනවා. බලහත් වෙනවා. බුදුනේ ශක්තියක් තියෙනවා කියලා කියන්නේ වීඩියෝ වලට. ඒනම් සෑම ශක්තියකටම නිවන් දකින්නේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ නිවන් ශක්තිය එතන නිවන් කියන එක තියෙනවා. රහත් බව කියන එක හැම සත්‍යයක් ළඟ තියෙනවා. ඒ සත්‍ය හැමෝගෙම රහත් බව නැති වෙලා තියෙනවා. ගැබිලා තියෙන්නේ ප්‍රවේශ ධර්ම කියන ඒවා තුළින්ම. ප්‍රවේශ ධර්ම ඇති වෙලා තියෙන්නේ කුමක්ද? සම්්‍යක් ප්‍රතිපදාවේ නොමැති ක්‍රම නිසාමයි. එහෙමනම් අපි හැමදෙනාම නිවර්ය කළ යුතු මේ සම්මයත් ප්‍රතිපදාවේ යන්න. කොයිතරම් වැරදි අඩුපාඩුකම් දැක්කත් ඒ සියල්ලම ඒ අඩුපාඩුකම් නිවිති හැටියට ඒවා අරගෙන ඒවා එක්ක ලෝභ දේශ කියන දෙක ගැටෙන්න යන්න එපා. කොයිම විදිහකටවත් ගැටෙන්නේ නැතුව අර ධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව දකින්න අන්න එතන සම්මයන් ධර්ම ප්‍රතිපදාව බවට පත් වෙන්න පටන් ගන්නවා පිටත. ඒක ලෝකයේ ගැටෙන්නේ නැහැ. ඇලුන්නේ නැතුව නිරද වැඩ පිළිවෙලට ගමන් කරන සුද්ධලෙක් බවට පත් වෙනවා. සම්මිය බුදුහාමුදුරුවෝ මේ උගන්වන මේ සූත්‍රය තුළින් ඒ වගේම මේ පින්වතුන් මේ ශ්‍රවණය කරාවු මේ ධර්ම දේශනාවේ ශක්තියනුත් හැම දිනකටම සම්්‍යක් ප්‍රතිපදාවේ ගමන් කරමින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී ඒ ධර්මයන් දවසින් දවස දියුණු කරගෙන ඉන්ද්‍රිය තම දිහි කරගන්න තමයි කුසල පැත්තට හේතු වෙන ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා දේහ සමාධි ඒක ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න ඒ වගේම බල ධර්ම දියුණු කරගන්න ඒකෙන් ඉන්නතනේ සතර ඍද්ධිපාද ආදී දේවල් දියුණු කරගන්න ඒ වගේම වීර්යයන් සතරාකාර වීර්යයන් දියුණු කරගන්න සතර සතිපට්ඨානය දියුණු කරගන්න හැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා බෝධිපාක්ෂික ධර්මයෙන් ධර්මයන් හැම දෙනා තුළ වැඩෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා සාදු සාදු කියලා හැම දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ගෞරව සම්මාන පූජ්‍යපාද කාර්යගම මහින්ද සාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ දේශනාව ප්‍රවෘත්ති ලැබුවේ අද දවසේදී දේශනාවට මාතෘකා වූයේ අංගුත්තර නිකායේ පුද්ගල වර්ගයේ නිදාන සූත්‍රයයි. ඉතින් මේ සූත්‍ර දේශනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන දීම තුළ උන්වහන්සේ අපිට දිගටම මතක් කරේ මේ අපි ඉගෙන ගන්නා ධර්මය තම මේ භාවිතාවට ගන්න ඕනේ. ඒ තුළින් මේ දුක්ඛ සත්‍ය වෙනනම් දුක අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේම දුකට හේතු වූ ওই දුක්ඛ සමුදය අවබෝධ කර ගන්න ඕනේ කියන කාරණා වගේ පණිඩයක් තමයි ලැබෙන්නේ. ඉතින් සාකච්ඡාව මුල ආරම්භයේදී අහගෙන ඉන්නකොට මට ප්‍රශ්න දෙකක් අහන්න කියලා මම හිතාගෙන හිතට ආවා. නමුත් දැන් අවසාන වෙනකොට හිතනකොට මට හිතෙනවා මම මේ ප්‍රශ්න අහන්න ඕනේ නැහැ කියලා. මොකද මේ වගේ ප්‍රශ්න මේ ප්‍රශ්න අහුණා නැවතත් අපි අර සුපුරුදු එහෙම නැත්නම් වෙන දිනවල කරන සාකච්ඡාවල් වගේ මේ යම් දේවල් හොයාගෙන කියන නම් වලින් කියන දේවල් හොයාගෙන යන ආකාරي ප්‍රශ්න ඒවා. ඒකට මට හිතෙනවා ඒව නෙමෙයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි යොමු කරන්නේ නම් හොයාගෙන යෑම හෝ ඒ කියන්නේ මොකද්ද මේ නම් මේ කියන්නේ මොකක්ද කියලා අහනවට වඩා මේ අපි මේ දන්නා දේ දැනගෙන තියෙනවා උදේ භාවිතාවට ගන්න කොහොමද මේ ඒයින් ඇත්තටම හැබැයි ධර්ම අවබෝධයකට යන්නේ කොහොමද කියන ඇත්තටම උනාසිය මොකද ඒ නිසා වචනවල අර්ථය හොන්න යන්නේ නැතුව ගෞරවනීය සාමාජික දේශනා ඔස්සේ සාකච්ඡා උදේ මුකින් මත හිතනවා ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් යොමිනා සේන මහත්මයාට මන්දමයි තුමත් බොහෝ විට මේ ප්‍රායෝගිකව වැඩ කරන කල්පනා කරන කෙනෙක්. සේන මහත්මයා ඔබතුමාට මේ නම් අද සාකච්ඡාවට යොමෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් යමක් අසා දැනගන්න තියෙනවා නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කියලා සල්. දෙවන සරණයි උන්වහන්සේ තාම හොඳට දේශනාව ආරම්භ කළා. ඉතාම සිහිල්ල ඒ වගේම ඒත් වගේම ක්‍රමයෙන් ගැඹුරට ගිහිල්ලා අපිට ඒ ප්‍රතිපදාව කොහොම කියලා දුන්නා. ඒ කරන ක්‍රමය මේකයි වෙන්නේ කියලා ඉතින් කොහොමද තේරුණා. දැන් මම තේරුම් ගත්ත විදිහට මම අහන්න කැමති ස්වාමීන් වහන්සේගේ කහදිට කියලා දැන් අපිට දැන් පුත්කලිය තුන්දෙනෙක් ඉන්නවා කියලා වෙනම පුත්කලිය තුන්දෙනෙක් අපි ළඟත් මේ පුත්කලිය තුන්දෙනාම ඉන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අපේ සිතේ සමහර අවස්ථාවල සමහර වෙලාවලද ධර්මයට යොමු වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලද ධර්මයට යොමු වෙනවා. ධර්මයට යොමු වෙලා ධර්මයේ ගමන් මාර්ගයේ අපේ සිත අපේ දැන් මම ගත්තොත් මම කියන මම පන්දාය ඉඳලගත්ත මේ දැන් වෙනකල් ගත්ත ජීවිතය ගැන හිතුවොත් මේ සිත් පරම්පරාව ගැන හිතුවොත් මම වැඩිපුර කරලා තියෙන්නේ මගේ වැඩිපුර සිත් පහළ වෙලා තියෙන්නේ නරක පැත්තට හොඳ පැත්තට පහළ වෙච්ච සිත් ඉතාමත් ස්වල්පයි. ඉතින් මේක වැඩි කරගන්න තමයි මම දැන් ප්‍රාම්පුරතුළු දේශනා කරලා තියෙන හොඳ සිත් පහළ කරන එක වැඩි කරගෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ සංකල්පයන් සිතට තහවුරු කර ගැනීම තමයි අප කළ යුත්තේ කියන එකයි මට තේරෙන්නේ මේක සුදුසු කියලා. ඉතින් මේකට මාර්ගයේ විදිහට උපහාසය කීපයක් කියලා දුන්නා එක එක විදිහට. දැන් සතිපට්ඨාන ක්‍රමය අනුව උදාහරණ කියලා තියලා ඒකායන මාර්ගය කියලා. දැන් මේ ඒකායන මාර්ගයේ සතිපට්ඨානයේ සතිය දිනු කරගෙන යනකොට මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියන එක දැනගන්න කැමති ඉතුරුවක් ගන්නයි. පහත්ය අධ්‍යාපකාරණේ එක පැත්තකින් හරි. මොකද සුද්ධලේ සංගණ අපේම හිත තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක පළත් ආකාරයකට කියනවා මෙන්න මෙහෙම කියනවා කියනවා පොංච සිත් සාමාන්‍ය සිත් විශේෂ සිත් කියලා. පොංච සිත් කියලා කියනවා මේ පොංච සිත් වල ස්වභාවය තමයි පුද්ගලෝ ගැන කතා කරන්නේ. අසවල් පුද්ගලය මෙහෙමයි, අසවල් පුද්ගලය මෙහෙම දුෂ්ට කෙනෙක්, අසවල් පුද්ගලය නරක කෙනෙක්, අසවල් නම් මෙහෙමයි කියන ඒ පුද්ගලය ගැන කතා කරන පුංචි චිත්තල ස්වභාවය ඒකයි. එතකොට සාමාන්‍ය චිත්තුද්ධි ගැන කතා කරනවා. අසවල් තන මෙහෙම වුණා, අසවල් තන නායකය, අසවල් තන ජීවිතය සිරුවා, අසවල් තන ඇක්සිඩන්ට් එකක් වුණා, අසවල් තන මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා සිද්ධීන් පිළිබඳව කතා කරන එක තමයි සාමාන්‍ය සිත් කියන එක. විශේෂ සිත් කියනවා. විශේෂ සිත් කියලා කියන්නේ සිත් ගැන කතා කරනවා. සිත් ගැන කියලා කියන්නේ තම තමන්ගේ සිත් වල පහළ වෙන්නා වූ ඒ සිතිවිලි පිළිබඳව පාඩක කරනවා. එන්න මේ සිත ලෝභ සිතක් වෙන මේ සිත දේශ සිතක් මෙන්න මේ සිත දේශයට බර වූ ඊර්ෂ්‍යාවක් සිතක් මෙන්න මේ සිත ලෝභයට බර වූ කාන්න සිතක් මෙන්න මේ සුත සුහල සිතක් මෙන්න මේ සුත ධ්‍යාන සිතක් අන්නකම කතා කරන එක තමයි විශේෂ පුද්ගලයාගේ ස්වභාවය. විශේෂ පුද්ගලයාගේ ස්වභාවය. ඉතින් එහෙම කතා කරන ඒ ගුණම අපිට පහළ වෙනවා. අපි මේ මනස සත්වල විදිහට ඒ ගුණම අපිට පහළ වෙනවා. එතකොට දින කරගන්න කියලා කියන අර විශේෂ සිත් පිළිබඳව කතා කරනවා. මේ පුද්ගලයේ ඒ වගේ තමයි මේ පුද්ගල කතාවෙත් ඒහා සමාන බැඳීමක් ඇති වෙනා ප්‍රශ්නය. ඒහා සමාන බැඳීමක් ඇති වෙනවා. අපිට විකතෝම මේ සම්මප්පක පදාව යන්නේ සමහරට මේ අපි මේ ධර්මය කතා කරන වෙලාවේ ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට කැම්බීම කන්න ගියාද ලෝක සම්මත කරගන්නවා අර ධර්මය ඇප්ලයි කරන්නේ නැහැ අපි අදහස්. ඒ වගේම සමහර වෙලාවට කතාව බලන්න ගියත් පහක් පාරයක්කට ලක්ෂණ රූප දැකීමකට ලක්ෂණ මල් දහස් දැක්කත් ලක්ෂණ ඇඳුමක් දැක්කත් ලක්ෂණ බඩුවක් දැක්කත් ලක්ෂණ වාහනයක් දැක්කත් සංකල්පය වාසි ඇස්වලින් හේවෙනවා විහිළු හඬවලට අපි කැමති නැහැ. පුංචි ළමයෙක් ගහනකොට වෙන්න පුළුවන්, සත්තුන් ගහනකොට වෙන්න පුළුවන්, ඒ ඕනක දෙයකට අපි මේ සිත්කත වෙන්න පුළුවන්. ඉතින් ඒ අපිට සමහර වෙලා මේ විශේෂ ආකාරයෙන් ඒවා හදා ගන්නවා අපි මේ සමහරට කාලයකට සමහරට මේ විදිහට ආකාරයකට කවි කියනවා වගේ ගාථා කතාව. ඒවලුත් සමහර ලෝක තමයි හැදලා අපිට දෙන්න හදලා. හැදලා ඒක අපි ඒකේ අර්ථය තවත් වෙනවා. ධර්ම රසයට යනකොට කියන්නේ මේ සියන ශෛලියට අහු වෙනවා. අපිට තේරෙන්නේ නැහැ අපි මේ ලෝකෙත් මෙතන මේ දේම කරගෙන තියෙනවා. ඒ විදිහට කියනකොට මේ ඒ විදිහට අත්වැසෙන්න මේ ධර්මය අහන වෙලාවදී අපි අපට මේ වෙලාවේ මේක ඇප්ලයි කරගන්න අපේ ජීවිතේට සූදානම් නැහැ. ඒ වෙලාවට තමයි වහා ඇප්ලයි කරලා අරමුණ එක්ක ඇලෙන්නේ ඒකේ ලෝක සිත් පහළ වෙන විදිහට. ප්‍රමනස්ස සාගත දික්කද සම්පේක්ෂා අසංකාරික සිත්ත සෝමනස්ස සාගන විචිලන සංකේත සමංකාරික සිත්ත ඒ නැත්නම් පටික සංකේත සිත්ත ඒව පහල කරගන්න ඕනේ දේමනස්ස සාගත පටික සංකේත අසංකාරික ඒවත් පහල කරගන්න සාහන දේස අදහසක් ආවම තවදලකින් හිතන කොටස් කරලා ඉතින් ඒ සංගයෙ මේ කරුම් ගන්නත් පත් වෙනවා ඉතින් ඕක පුරුදු කරන්න තමයි යන්න තියෙන්නේ ඒ පුරුදු කරන්න ඕනේ ඒ බුද්ධලේ සුන්දරම සීවත් අපි ළඟ ඉන්නවා හැබැයි ඒක දිනු කරන්න කරන්න ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි ඉගෙන ගත්ත ඒ විශේෂ ධර්ම කාරණා තියෙනවා ඒ කියන්නේ අපි තක්කල අපි ගන්නයි සතු කරනවා එකම කලේ කියලා මේ කියන්නේ නැහැ ඒ වෙලාවට ගන්නයි තක්කල අත්පත් කරනවා කවුරු හරි රූපයක් නෝකේ තක්කල කරලා තියෙනවා ඒක කරනවා ඒක නැත්තම් වහම මේ ධාතු මනස්කාරයට යොමු කරලා බලනවා ඒ නැත්තම් මේ පුද්ගල නරිය හිතන මොකද කියලා කියලා බලනවා අර දෙත් උදාහරණයක් කරනවා මොකද ගුරු අඳුරේ මේ පැතික සංඥාව දිනු කරලා කොහොමද දස් කියනකොට ඒක කාරණ මේ හිතලා තියෙන මේ දස්කේ ඩ්‍රයිවර් කියන්නේ මේ ඇටගෝක දෙයක් නේද කියලා හිතුවා ඒ විදිහටම ඉතින් මේ ඩ්‍රයිවර් උත්තර ගන්නේ නමක් නේ ඇටගෝක දෙයක් නේද පැතිකලා මොකද ඒ ඇටගෝකෙ එහෙනම් ඔතන මේ දැක්කේ කොහොමද නගරයට ගියාම නගරයේ සියලුම දෙනා දැන් මැරිලා ඉන්නවා කියලා හිතුවා. මැරිලා ඉන්නවා කියලා හිතනකොට සියලු දෙනාම කුරුල ගඟ ගහන තත්ත්වයක් දැනෙන්න පටන් ගත්තා. සුදුමාකාර අප්‍රසන්නකමක් හැදිලා මේ දෙපිටුලට එක්කවස නේද මේ තීරණ හැමතැන. අල්ල පින්නුනේ. අල්ල එක පාරක් ගැයි. ඒක තමයි. ඒ විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා දැසට බලන්න හොයන කරතර ඉන්නකොට එකපාරම දෙකක් මේ මොකද්ද මේ කුඩු වල පරමාණු බලපෑමක් තියලා මේ මේක එකපාරම මේ මහ බලයට සුදුරා වගේ මම දැක්කා මේ සුද්ධලේ රූපයක් එක්පාරක් නැල්ලේ මොකදම අර විදිහෙන්නාට ලැබිලා තියෙනවා ඒක මොකද මට දුන්නු මේකට මේ ලස්සනයි කියන්නේ මේකට මේ සැටයි කියන්නේ මේකට සුන්දරයි කියන්නේ මේකට විරුද්ධ වෙන්නේ මේ ශ්‍රෝධ හදාගන්න මේකට මේක හදා ඒකට ප්‍රශ්න වෙනවා කන්න වේදක් නැති ගියා දේකක් නැති ගියා පිටපත් වෙනවා ඒක කෙලෙස්තරින් වැහෙන එක නතර වෙනවා කන්න බලන්න ඇස්ස දකින්නකොට හැම තිස්සෙම කෙලෙස්තරින් වැහෙන එක නතර වෙනවා ලෝකෙකින් දේකක් දෝෂයක් අපි එහෙම දැක්කොත් එහෙම අනිත්‍ය මෙහෙ කරනකොට අපිට ඇත්තටම මේ තරහක් හැදෙන්නේ නැහැ අත්‍යකාරක මේකයි තරහක් හැදෙන්නේ හිත නිදහස් කියලා හිත නිවෙන්න කොට. ඒ විදිහට අපිට ජීවත් කරන්න පුළුවන්. ඊළඟට සරල පරික්‍රමයක්. දැන් ඒ ඉගෙනගත්ත ධර්මයන් මේ අපේ ජීවිතයට ඉගෙන ගන්න. පරික්‍රමයක් තමයි දවසකට පොඩි විනාඩි 5ක් විතර නිකන් වෙනසක් ගන්නෙ නැතුව Tamange හුස්ම ඉහළ පහළ යන හැටි ඉතුරු කරගන්න. සෑම නිදුකෙනෙම ඕනම කෙනෙක් කල්පනා එතෙන්ද තමයි යන්නේ. ඇයි ඔතන ලෝකයක් නැති දේශයක් නැති නිමිත්තද? දෙවහත දෙත් නැහැ. දෙත් නැහැ. ඇතුලට ගන්න වෙලාවයි පිටට ගන්න නැහැ. ඇතුලට ගන්නේ තමයි. පිටට ගන්න වෙලාවයි ඇතුලට ගන්න නැහැ. බලන්න දෙවහතක් නැති වර්තමානයේ ඉන්න තන පුදුම ලස්සන තනක්. ඒක අපිට වැදින් ගන්න බැහැ කොහොමද? වැදින් ගන්න බැහැ කියන එක තේරෙන්නද? ආ අනිත් සම්පත් කියලා අපිට ඉදිරි කරලා කියන්නේ. අද ඒ සම්පත ඉදිරි කරලා කියන්නේ. අපි ලංකාවේ මේ රටවල තියෙනකොට ඔක්සිජන් අරගෙන ආවද මේ තේජස ගහගෙන එහෙම වෙන්න බෑ පිටත. ඒකෙන්න බෑ. ඒකට සාන්නහට රැඳක් බෑ. ඒ වෙන ලෝකේ නෙවෙයි කවුරුත් අපිට තරහ වෙනවා. ඔක්සිජන් තරහ වෙනවා, බුලට් එක තරහ වෙනවා, ජාති එක තරහ වෙනවා, මිනිස්සු එක තරහ වෙනවා. ගෑනු එක තරහ වෙනවා, පිරිමි එක තරහ වෙනවා, වස්තුන් එක තරහ වෙනවා, තරහ වෙනවා, ජාති සුදුයි. ඒ අදහස් එක්කත් අපි තරහ වෙනවා. ඒ කෝක එක තරහ වෙනවා කියලා කියන්නේ බලන්න පුළුවන් කියලා මේ ස්ටේට්මන්ට් එක තරහ තරහ වෙන්නේ. ස්ටේට්මන්ට් එක අතර තරහ වෙන්නේ. ආ එහෙමනම් දෙන්න තුන් දේශක් නැති එකට දැන්. එහෙනම් විනාඩි 5ක් පුරුදු කරනවා. ඒක දෙන්න හුරු වෙනවා. හුරු වෙන්න පින්නතන. ලෝකයේ ඔතෙන් දෙවියෙක් හිටිනවා කියන්නේ විනාඩි 5ක් ලෝකයක් විදිහට හදාගන්න, දේශක් හදාගන්න. විනාඩි 10ක් වේලක් හදාගන්න දීප හදාගන්න. එහෙනම් කුරුඳු කෙරෙන්නේ චිත්ත බලක පෙත්තර වෙලාවක් කියන්න පුළුවන් කියලා හරි දීමක් හදාගත්තා. ජීවිතේ නෙවෙයි මේ චිත්ත දකින්න පටන් ගන්නවා. හරි පිළිම ධාතු විස්තර. ඒක වර්ගීකරණය කියන්න බෑ. නමුත් විභාගිරු ගන්නන්නේ මේ ඊටපස්ස දකින්න පටන් ගන්න උදේ වෙන තමයි වෙනමකත් ගන්න. ඒ සමුදේ දකින්න පටන් ගන්න. තාම ධර්ම රූප ධර්ම. හදයි සංසතන සෝනාරවත් පිටක් පිටක්. සාධු ස්වාමීන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මම අහන්නව. දැන් ඔය අපි සිත දියුණු කරලා ඒක මෙඩිකල් යනකොට කියන හොඳ පැත්තට කරනකොට ඒ හොඳ සිත අනිත් සිත වලට උදව්වක් වෙනව නේද කියලා. මොකද මම ඒක අහලා තියෙනවා. එක සිතකින් එන එක අනිත් සිතට ගමන් කරනවා හරි පතරයකට ආධාරයක් වෙනවා කියලා. එහෙම එකක් තියෙනවද ස්වාමීන් වහන්සේ? හදිනේක දේවලනේ එතන හදනවනේ මහත්මයා කුසල සංස්කාර හැදෙන්න පටන් ගන්නවා. ඒ කුසල සංස්කාර මේ මොහොත විපාක දෙන්න පුළුවන්, ඊළඟ තවෙ විපාක දෙන්න පුළුවන්, ඊළඟ මාත විපාක දෙන්න පුළුවන්, ඊළඟ අවුරුද්දේ විපාක දෙන්න පුළුවන්. ඒ විපාක විඥාන දැන් මේ මහත්මයා බණ අහන්නේ පෙර කුසල සංස්කාරක විපාක. විපාක විඥාන කියලා කියන්නේ අපි ධර්මයේ ඔන්න උගන්වනවා. ඒ එතකොට සම්පතිස්සම දිට්ඨි ධම්ම වේදිනේ, උත්පද වේදිනේ, අප්‍රතර වේදිනේ කියන්නේ ඒ විපාක විඳාන එන හැටි. අනිවාර්යෙන් ඒක ඒ විදිහ වෙනවා. තමන්ට උපකාර වෙනවා ඉතින් එකට බඳලා ඊළඟ තේහිසේක ඒ මොහොතම ලින්ක් වෙනවානේ මේකෙන් අනික ලින්ක් වෙනවානේ දෙකින් දෙක. පන්න වේදිනක සිද්ධ වෙනවා අනිවාර්යෙන්. සාදු සාදු කරුවන් සරණයි. දැන් අනිත් කල්ලාර මිත්‍රන්ට තවස්තාව තියෙනවා. මම කැමති ප්‍රීති මහත්මයාට, සන්ධ්‍යා මහත්මියට එහෙම වෙන්නේ ඉතල මම ප්‍රීති මහත්මයාට වෙන්නේ. සන්ධ්‍යා සමායෙන්ද ප්‍රීති මහත්මයා සුපුරුදු ගැටළු ඔබතුමාගේ කතා නැහැ නේ? ඇහෙන්නේ නැහැ. දැන් කාලය තිස්සේ ඔබතුමාට කතා කරන්න බැරි වුණා අපිට සාකච්ඡාවල ඔබතුමාගේ ඊළඟ ඇහෙන්නේ නැති ප්‍රශ්නක් තියෙනවා. දැන් ඇහෙන්නේ නැහැ ප්‍රීති මහත්මයා. ප්‍රීති මහත්මයා වෙන මොකක් හරි පිළිවෙලක් එකට හොයාගන්න හේතුව බැරුණා නේද? ඔබතුමා යමක් ප්‍රශ්නයක් අහන්නේ නැද්ද? ඒ නිසා ඔබතුමාගේ මගේ අදහන්න තිත් දෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබතුමාට පුළුවන් නම් මේ අපිට මේක ලියලා හරි යවන්න. මම මේ ප්‍රශ්නේ යම් කන්නන් ඊට පසුව මේ ස්ක්‍රයිප් එකේ දියන්න දැන් කතා කරන පොඩ්ඩක් බලනවා එක සැරයක් සම්පූර්ණ. හොඳයි ගරු මාසේ ඔබගේ මේ කම්පියුටර් එකේ මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා වගේ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. ඔව් මම හිතන පොඩ ගම් වල කතා කරු හරියයි වගේ. ස්වාමීන් වහන්සේ යකින් ආස්වාද නැහැ ප්‍රීති මහත්මයා ඇහෙන්නේ නැහැ. නැහැ ප්‍රීති මහත්මයා අපි ඔබතුමා එක්ක මට කණි කරුණා කරලා ලියන්න මේ පුළුවන් නම් අපි මුසාගරු මේ විදිහට හොඳේ සමාවෙන්න. හොඳයි මම ගෞරවයෙන් සන්ධ්‍යා මහත්මිය කියමු වෙනනම් ඊට අනුතුරුව අනිකුත් කදා සුජාත මහත්මිය චතුර්ණී මහත්මිය සිරස්ති මහත්මිය නීත මහත්මිය එහෙම අද නිරන්තර මහත්මියම එකතු වුණා ප්‍රශ්න වලින්. හොඳයි සංජය මහත්මිය කරන කරනවා ගෞරවනීය සාමාජික ප්‍රතිනාමක නමස්කාර කරනවා සාදු සංඝාස වහන්සේ අද දින අපිට අපේ ජීවිතයේ පැත්තකදී මේ ධර්මය අපේ ජීවිතයට අනුගත කරගෙන ජීවත් වෙනකොට හොඳ ධර්ම දේශනාවක් අසන්න ලැබුණා. හැමදාම සංඝාසික ධර්ම දේශනාවල ඒ විදිහට ජීවත් වෙන තමයි මම උත්සාහරන්නේ. බොහොම පින් සංඝාසික ඒ වගේම මම අහලා තියෙන සංඝාසික නම කප්පං සතං ධම්මා. ධර්මයේ ඇතුලේම අවකල්පයක් අට කප්පං ච යාසුතෝ දේශනාවට ආරාධනා කරමින් අටකල්පයක් ඒක කප්පං අනුභවන්තෝ ඒ දේශනාවල අහලා ඒ අනුභවයන් එකකල්පයක් දේශනාවට අසංකය ධර්ම දේශනා කිරීමේ අසංක කයිප අසංකයට සෙවිතී සැපල දෙනවා කියලා අහලා තියෙනවා. ඉතින් ඒ ධර්ම දානවලින් මම කැමති සංඥාස දැන් ඇත්තටම අපි සුගතේ උපදින්න නෙවෙයි මේ අත්බැරීදී මදුම ගාන සෝවන් පරයක්වත් ලබා ගන්න. ධර්මයේ කරන්නේ මේ ධර්ම දානයක් උනත් ප්‍රදාන කරලා අපි ප්‍රාර්ථනා කරොත් අපේ මේ මාර්ගයේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙලා මේ අත්බැරීදී අදුමාන සෝවන් පරයක් ළඟට හරි සික්කින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අභිස්ත්‍රාණින්ගේ සංඥාස කියලා දෙනවාගේ ඒ විදර්ශනාව දක්ෂිණ අනිත් මේ ශරීරයේ දුක්ඛ සත්‍ය සම්මාත හඳුන අපාදික මේ කියලා තිබෙන මම මේ සකරන් කොටස් කරගත්තා. ඒ සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය ඒ හැම දෙයක්ම අපි දැක්කලා අපේ අවබෝධයෙන් අපි දැක්කලා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති කරගෙන ඒ තණ්හාවල් නැති කරන මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා වඩාගෙන මේ සෝවාන් ඵලයක් කරවත් ගමන් කරන්න අපිට මේ හැම පිසලියකින්ම අපි අදිස්ථාන කරගෙන ඒ අදිස්ථාන වලින් ඒ විදිහට ක්‍රියාකරත් ඒක ක්‍රියාත්මක වෙනවාද කියලා සම්මත දැනගන්න කැමති. පුරුවන් කරන්නේ ඒකත් මම පොඩි කතන්දරයක් කියන්න මේක හිතට අරගෙන කටයුතු කරපුවහම හරි ඒක තමයි හොඳ. මොකද ඔබට මට එහෙම වෙනවම කියලා කියන්න බෑ. කශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඒ ශාසනය විනාශ වෙන්න යනකොට පස්තරෙක් කතා වෙලා මේ යනවා කොහොම හරි වීර්ය කරලා නිවන් දකිනවා කියලා හිතාගෙන කඳු මුඳුනකට යනවා. නිදි මගට නැගලා නැගලා ගිහිල්ලා කන් ඉනිමඟ දිවට කරනවා. දිවට බහින්න සෝවාන් වෙලා අන්න එක කියන්නේ ඒ ඵල ලබාගෙනමයි කියලා තමයි හරි. මේ ඵලම දැවෙතම වගේ මගේ මතකයේ ඇතුළත පළවෙනි එකන රහත් වුණා හෝ අනාගාමී වුණා. දෙවෙනි එකනත් එහෙම වුණා. තුන්වෙනි අනිත් තුන්දර එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ තුන්දරම මේ ටික දවසක් යනකොට මැරෙන කෑම දීම නැති අර කුසලයට වීර්ය සෝපේකේ ප්‍රතිඵලයේ හැටියට දිව්‍යලෝක උපන්නේ. එදිනා මේ දිවහාන්දරන්ගේ තාක්ෂණයේ සිංහනාම මේ මනුෂ්‍ය ලෝකයේ ඉතිබිලා මේ රහත් වෙන දිවහාන්දරන්ගේ එක්කම ධර්ම පාඩේ එක්කෙනෙක් රහත් වෙන්නේ කෙටිම ධර්ම පාඩේ දේශනා කළේ රහත්නේ එයාට. දාරුචිය රහතන් වහන්සේ කියලා කියන්නේ දුටුදේ විපමණින් අතර වෙන අසුදේ සම්පූර්ණ අතරෙන් දැන් එහෙම එහෙම ප්‍රතිඵල ලැබුවා. ඒක ඒ වීර්ය ප්‍රතිඵලයි. එතකොට ඒ වීර්ය අපිට කියන මේ ජීවිතේ සෝවාන් වෙන්න ඵලයට යන්න බැරි වුණාට ඊළඟ භවයේදී ඊළඟට ගියා. ඊළඟ භවයේ ආයෙ නැවත දුක් හංගන ළඟට හම්බෙලා මේ රහත් වෙන්න පුළුවන් ලබහතරින් ඉවත් වෙන්න පුළුවන්. ඒක ඔන්නෙල් කතාව හොඳට තේරුම් අරගත්තාම ඔන්න මහත්මයේ ප්‍රශ්නෙට කිසිම එකක් තියෙනවා කියලා මම හිතනවා. මේ තමයි මම කියන්නේ. දෙලොන්තරනේ හොඳයි සුජාත මහත්මිය ඔබට මේ දේ එකතෙන් කරන. දුව කතාව වලින් සම්බන්ධ වෙන පැලැන් මිතුරි. දෙලොන්තරනේ මම තමයි මම කැමති මෙතන චරණයේ දරාරින් ප්‍රශ්න පුදෙන්නේ දරුවත් මහත්තයා මතුවන මහත්තයෙන් අහන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ අර මේ පරිඥා නාසඤ්ඤා වල උපතබදන අය අපාය ගාමි වෙනවා කියලා මිනිස්සුරෙකට ඇවිල්ලා එතකොට මට දැනගන්න කැමතියි සෝවාන් සතරදගම අනාගාමි ඵල සියන අය ඒ ඵලවල ඉන්නවද ඒකෙන් නැවත අපාදාන වෙන්න බැහැ නේද කියලා පොඩ්ඩක් මතේ තියෙන පොඩ්ඩක් සෝදද සහදාගන්න ඒ ධ්‍යානලාභින් යන ඒ කියේ ධ්‍යානලාභේ එක්කන සක්කාය දිට්ඨි චිකිත්සා සීලබ්බට තරම් වෙලා නැහැ. ඒ සක්කාය දිට්ඨි චිකිත්සා සීලබ්බට තරම් ආසයි. බිදුත් වෙන ආය කලදාය හතර පායකට තේන විදිහට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ මේ මානසික ලෝකයේ උපදින්න පුළුවන්. එහෙම නැත්නම් සුද්ධාවාසමනි මතකයේ හිටිය බ්‍රහ්ම ලෝකෙට උපදින්න පුළුවන් ආත්ම හතයෙන්නේ අන්තිම වෙලාවේදී න්‍යාය අන්තිම වෙලාවේදී යාට සතරාවේ සත්‍ය සම්පූර්ණව අවබෝධ වෙලා ඒ ජීවිතවල ඉවත් වෙනවා. ඒක අපහසුයි. අනාගාමී කෙනෙක් සපුදාගාන කෙනෙක් එහෙමයි. අනාගාමී කෙනෙක් කරත් එහෙමයි. එනිසා ඒක කොහොමද වෙන්නේ? ඒවට නොයපෑ තමයි අර අතින් ගිය තාපය. හැදුවේ ස්වාමීනා සේ පැහැදිලි කරනවා. ඉතින් සම්මාත දැන් අපිට හැමතිස්සෙම දෙන්නේ මේ දේශනාව අහලා ඉතිරි වැඩ ටිකට සම්මාත කියවගේ එක සම්බන්ධ කරගත්තේ නැත්නම් අපිට මේක අමතක වෙලා යනවා ඇත්තටම. විතර විතර මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අපි ඇත්තටම ඒක දැනුම නැවත නැවත ලබාගෙන මේක අර සම්මාත කියවගේ ජීවිතේට හැම වැඩකටම හැම කාර්යයකටම යොදාගත්තොත් ඒක ඇත්තටම මේ හරිම සාර්ථකයි කියලා මට හිතෙනවා සම්මාත තවස වගේ වෙන ඉතින් සාමාන්‍ය මේක දැනගෙන අපි මුලක් කර පළයකට පත් වෙන අදිෂ්ඨානය තිබුණා භාවනාවත් ඒ අතුරින් මේ ප්‍රාක්ෂණය අතුරින් පිළිබිඹු කරගට ඉති නේද සාමාන්‍යයෙන්ම ඒක පිටත් පැහැදිලි කළ දෙන්න සාමාන්‍යයෙන් බහුවට භාවනාවේ අවසාන ප්‍රතිඵල අපෝෂණ ප්‍රාක්ෂණ ලක්ෂණය තේරුම් අරගෙන භාවනාවක බුද්ධ ක්‍රමයේ දනුව භාවනාවට යනවා නම් අවසාන ප්‍රතිඵලයේ ප්‍රත්‍යක්ෂණය තේරුම් ගැනීම තමයි. එක්කත් භාවනා කරන්න ලැහැත්තු වෙලා මේ අධිෂ්ඨානය අරගෙන මට ලක්ෂණ අවබෝධ වේවා කියන එක විතර දැක්ක පූර්ව අරමුණක් හැටියට දැක්ක ඒ අදහස ප්‍රයත්නක මොන විදිහට සඳහන් වෙනවා දවසට 45 කරක් යන්න අරමුණක් දෙන්න ඒක සතියක් ඉස්ත වෙනවා කියලා. ඒ කියන්නේ සතියක් ප්‍රයත්නක වෙන පටන් ගන්නවා. ඒක යටි සිත් විසින් අභ්‍යන්තරයට බාර ගන්නවා. ඒක තමයි හැදු. මෙයා ගොඩක් වෙලා ඒක බාර ගන්නවා. ඒක දෙන්නේ තමයි ඒක ඉස්සලා මුලින් මේ කොතන හරි වාඩිලා ඉස්සරනවා නම් නාඩි පහක් විතර ඒ තරමුණ ඊට පස්සේ ඒක අධිෂ්ඨාන කරලා අපේක් හරි සමතහනක් කරනවා. මේ සිය හරි බුදු බුත හරි කෙලින්ම මේ ආනාපාන සතිය හරි කොහොමද කරනවා. ඒ පොරොන් කරගත්ත අය තමයිනේ මුලින්ම දාපු නිසා ඊට පස්සේ දෙවියන්ගේ මේ සමාධි අභ්‍යන්තරෙන් එන දැන් පිටතන්පත් කරන්න වෙන දැන් මෙයාට මේ අවබෝධයේ බාධක වෙන කියලා පිට ප්‍රයත්න කරනවා. ඊට පස්සේ ප්‍රයත්න වෙනකොට දෙත් ඒ කුදුර වෙනකොට ඊට පස්සේ ක්‍රමයෙන් සමාන්තරයෙන් තමයි හිතලාගන්නේ ඔතන නැතිකලි කියලා කියන්නේ ස්වභාවිකම පටිච්ච ප්‍රශ්න කරනකොට ධර්මයේ ඇප්ලයි කරනවා. පිටකොට දෙක ඇප්ලයි වෙනවා. ඒක සාභාවිකව ඇති වෙනවා. ඇප්ලයි වෙන්න පටන් ගත්තාම ආවෙත් පටිච්ච සමාධිය ඇති වෙනවා. ඒක කරගන්න පුළුවන්. හරි මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා ඒක. මොනවදින් සාමාන්‍යයෙන් අප්‍රමාණ නිරාධ මාර්ගයේ ප්‍රශ්න නිරාධ මාර්ගයේ ඔබතුමේ අදහස් කෙරෙතර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මේ භාවනා මේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ මනසේ නිතරම රඳවාගෙන ජීවත් වෙන්න කියනවා වගේම ඔබතුමේ අදහස් කරේ ඊට අමතරව කෙනෙකු භාවනාවකත් නිරත වීම පුරුද්දක් කරගත යුතුයිද කියන වගේ ප්‍රශ්නයක්ද කියලාත් මට හිතුණා. එහෙම තමයි නේද? ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හොඳ ගුණධර්ම ඇතුව සීල් රැකගෙන එහෙම ජීවත් වෙනවා කියලා දෙන ඉගෙන ගන්න මේ ධර්මයේ නිරන්තරම මෙහි කරගෙන ඉන්නවා. ඉතින් ඒ හරි හොඳයි. නමුත් ඒ කෙසේ වෙතත් ඊට ඔබට ගිහිල්ලා මේ ධර්මයේ පූර්ණ අවබෝධයක් බවට පත් කරගන්න නම් තමන් භාවනාවක කියන්නේ අනික් මේ අපිට නම් වෙනත් වෙනත් සයනාච දේශක කියනනම් අපිට මතක් කරලා තියෙනවා ඒක වඩාත්ම හොඳයි පුළුවන් නම් වාඩි වෙලා කරන භාවනාවක කියන පරයන්කේක ඉඳලා වාඩි වෙලා කරන භාවනාවකට යොමු වෙන්න තරමට පුළුවන් නම් වඩාත් හොඳයි කියලා. අමුතේ ඒම පමණක් නෙවෙයි ඉතින් සක්ම භාවනාව වෙනුවෙන් වෙනත් භාවනා තියෙනවා. ඒ වගේම සමාන කල්යන මිත්‍ර අපිට කියලා තියෙනවා ඒක නැත්නම් යම් යම් කාරණා නිසා වාඩි වෙලා භාවනාව කරන්න කියලා කියලා නෑ. නමුත් ඒකල මුළු ජීවිතේම භාවනානුක වගේ ජීවත් වෙනවා කියලා ඒ අපිට ආශිර්වාද කරනවා පරයන්කේ වාඩිලා නොහිතර කමක් නෑ කියලා. ඒක ඔහොම විවිධ මත තියෙනවා. කෙසේ වෙතත් අපි එකක් හරි එකක් වැරදි කියන්නේ යන තැනකට දෙන්න ඕනේ නෑ. අපිට පේනවා හරිම ප්‍රයෝජනවත් කෙනෙකුට පුළුවන් නම් දිනකට කිසියම් කාල සීමාවක් වෙන් කරගෙන ඒක දෛනික පුරුද්දක් කරගෙන පරයන්කේ ඒක දැනක වාඩිලා භාවනා කරගෙන යනකොට උනන්දු ඇති කරගන්න පුළුවන් නම් පුරුද්දක් ඒක තමයි හොඳක්මයි වෙන්නේ කියන දේ නම් සංගීතන සත්‍යයක් නේද අපි හමුදෙමි. තමයි. ශ්‍රීමති මහත්මිය අපි සමග එක්සත් රාජධානී වේල්ස් ප්‍රදේශයෙන් පාන්තින් එක දින සැලැන්තුලේ. පෙරවන් සරණයි. සංකේත පාද නමස්කාර පූර්වක වන්දනා කරනවා. සතරම සාමින මහන්ත අපේමාන සේක්ෂ විද්‍යාන දේශනා අහන්න ලැබෙන කියලා කියන්න පුළුවන් මුළු බුද්ධ ධර්මයේම සතුරලා කරුණ ඉදිරිපත් වෙනවා දෙවන දිනස්තාවේ සරහන්සේ පැහැදිලි කරගෙන යනකොට මට හිතෙන සාමින මහන්ත අර තේන මහත්තයෙක් කියුවා වගේ මටත් කියන එක අපි ජීවිත කාලෙම වැඩි හරියක් කරලා තියෙන්නේ ලෞකික කටකම්පත් කියන්නේ ජීවිත කාලෙම සෑහෙනකට පැටකිරීමෙන් මේවා කරගත්තා පාතල් ගියාගෙන ගත්තා රැකියා අවසරා ඉන්නකට ගිරල් දෙවියන් හදුවා පවුල ඇති වුණා. ඉතින් ඒ ආකාරයට පිටර වෙනවා. ඉතින් කරගෙන යනකොට අපේ අතෙන් පතර ඉතින් අපි පුණ්‍ය කර්ම වලක් යෙදුණා යන්නේ කියන බහැ පිළිගන් මේවා ඊළඟට සංසාරයට සම්බන්ධ වෙලා ඇයට කෙරුණා ජීවිතේ වැඩි කාලය ධර්ම දේශනා වලින් පිළිලා ගත කරපු ජීවිතයක් තමයි තිබුණේ. මේ සද්ධර්ම ප්‍රවණිත මේ කොච්චර වැදගත්ද කියලා හිතුණේ. ඇත්තටම ඒ මනුෂ්‍යයාගේ යන ගමන අනිත් පැත්තට හරවන්න තරම් මේක මේ උපකාරයක් වුණා කියන හැඟීමක් තියෙනවා. මම මේ නඩරු 10කට උත්තර දෙලා මට මම මුලින්ම සතිපට්ඨානක ප්‍රවේශනාව තමයි මට මුලින්ම මම ධර්මීට නඳු වෙන්න උදව් උපකාරන්නේ ඒ ප්‍රවේශනාව. එතකොට මට පොතක් කියවන්න ලැබුණා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇත්තටම වැටුණා මේ මොකද්ද මේ අපි යන පාර කියලා. මොකද්ද මේ අපායක යන්නේ කියලා මම හදන්නේ. මෙන්න මේ සංසාරේ පෝෂණය කරගෙන යන ගමනක් නේද කියන හැඟීමක් ආවා. ඒ කොට කියුවහම එතකොට ඒ ආකාරයට තමයි බෞද්ධයෙක් වුණා. අපි බෞද්ධ පරිසරයක හැදුණාත් අපේ දෙන උපියත් හොඳ බෞද්ධය. නමුත් අපි ධර්මයට යොමු වුණා කියලා කියන්න පුළුවන් ඒ සද්ධර්ම ශ්‍රවණය. ඒ ආකාරයට අනුගමනය කරති කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට යනකොට ඊටපස්සේ ඒ ධර්ම ගෞරවණය කරන්නට තමයි ගත්තා. එතකොට තමයි අපි දැනගන්න ලැබුණේ වස්තුතුලණීය මහා සංඝයා වහන්සේලාගේ පොතකත ධර්ම දේශනා අහනකොට අපි හිතුවේ අපි මේ මිනිස්යා කියලා. අපි සමෝහයක් විදිහට කියලා ඉස්සෙනික් කියලා අපි හිතාගෙන ඉන්නවා නංගි මල්ලි අම්මා තාත්තා කියලා. ගොඩ විදිහට හිතාගෙන ඉන්නවා. ගොඩක් විදිහට ඊළඟට අපි හිතනවා මේක මේ මම මේ සංකීර්ණ විදිහට නවනේ ලොකු වෙලා අවුරුදු 10 15 ඉස්සෙන් මේ තම හටකට ආවේ කියලා අපි ඒ සංකතියක් මේ විදිහට යනවා කියලා තමයි අපි හිතාගෙන හිටියේ බහැගෙන හිටියේ දෘෂ්ටිවල. ඊළඟට කරන කෙනෙක් ඉන්නවා මම රැකියාවට යනවා මම ගෙදර දොර පිරිසිදු කරනවා වියනවා කරනවා කරන්නේ හිටියා. ඒ වගේම මම තමයි මේ හිතන්නේ මම තමයි බලන්නේ මම තමයි දකින්නේ ඒ ආකාරයට අපි මම මගේ ආත්මය කියන සිතුවිලි වල බැහැගෙන හිටියා නේද කියන දෙයක් තේරෙන්න ගත්තා ධර්මදේශනා අහනකොට. අපි මේ කරගෙන ආපේ මේ ප්‍රතිපත්තිය වැරදි නේද කියලා අපි එහෙම කර අපිට සංසාරේ බොහෝ කාලයක් දෙද්ද කිරටපත් වෙලා දුක් විඳින සංසාර ගමන යනවා නේද කියන හැඟීමක් ආවා. එතකොට ඊට පස්සේ ඒ ආකාරයට තව තවත් ධර්මයේ සරසේ යනකොට අපිට තේරෙනවා මෙතන මේ මිනිස්සේ කියලා කියනවා. මිනිස්සේ සත්‍යයේ සුද්ධලේ කියලා. පතරියා පොතේදී ආය ඊළඟට ඒ ආකාරයට කියන ආකාශ විඥාන කියලා මේ දහතු වලින් හරිත ධාතු ගොඩක් නේද. ඊළඟට නාම රූප දෙකක් නේද. ඊළඟට මේ ස්කන්ධ පංචකයක් නේද. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධයක් කියන. ඊළඟට ආයතන 12ක්. ඊළඟට මේක පැටිච්ච සමස්තය සියලු ප්‍රත්‍යයෙන් හැදිලා විද්‍යාවෙන් හැදිලා සංස්කාර විඥාන මේ ආකාරයට අවබෝධ වෙන්න පටන් ගත්තා. එතකොට ඊළඟට දැන් අපි මේ ගෞරවණීය අපි පූජනීය ස්වාමීන් වහන්සේ නමකට දෙවි වල දෙන්නෝනේ සත්‍යන ප්‍රකරණේ තේසි සත්‍යනේ කරගෙන යන දැනකට ආවා. ඉතින් මම මේ පිට ඉදිරිපත් කරේ ඇත්තටම සද්ධර්මයක් කරන්නේ කියන එක ජීවිතයකට මොනතරම් බලපානවාද කියන එක කියන්න. ඉතින් ඒ විදිහට ඒ ආකාරයට යන ගමනක් තමයි දැන් අපි බොහෝ දෙනෙක් අපේ කල්යාණ මිත්‍ර හැමදෙනාම වගේ ඒ පැත්තෙන් තමයි ඉන්නේ. අපි බොහෝ කාලයක් එකට එක කියලා මේ ආකාරයට ධර්මයේ සද්ධර්මස්තරණය කරනවා. ඉතින් ඒ අනුව අපට පුළු පුළුවන් විදිහට අපි සතිපට්ඨාන දේශනා සතිපට්ඨානය පුරුදු කරගෙන සියයට හිතාගෙන කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවෙන් දිනු කරගෙන යාමක් තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකම කල්යාණ මිත්‍ර සංකප්තිය සද්ධර්මස්තරණය ලැබුණ දර මට විතර කවතර දුරකව වුණා. ඒ යන ගමනට අපි ලබා ගන්න සෙන සම්පත්තිය මොතරම් උපකාර වුණාද අපිට කවුරු හරි නැති කෙනෙක් තේන්නේ නැති කෙනෙක් වෙලා ඉන්නා නම් අපිට කල්පනා කරන්න දෙයක් නෑ උනා නම් එහෙම අපිට ඒවා ලැබෙනවද බුද්ධෝත්පාද කාලෙක නැතුව ඉපදුනා නම් අපිට මේවා ලැබෙනවද ඊළඟට අපි සත්‍යන්ත දේශයක හිටියනම් ධර්මස්තරණය කරන්න බැරි දැනට හිටියනම් අපිට මේවා ලැබෙනවද මේ ආකාරයට ධර්මයට අහලා කියන දෙයට ගලපමින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල ලෝකමින්හත් ප්‍රශ්නයක් අහන්න නැති තරමට හිතට ගොඩාක් දේවල් කරන වැඩ ඒක ඔබ වහන්සේට අප්‍රමාණකින් උත්තරයන් කරන්නේ. සාදු සාදු සාදු සිංහදී බොහෝම පින් ඉතාමත් හොඳින් ඔබතුමිය ඒ කාරණා නිස්සමත කරලා පෙන්නන එක හැමෝටම වැදගත්. මම හිතන්නේ එකෙන් තේරෙනවා මේ කල්යන මිත්‍රෝ ක්‍රමක්‍රමයෙන් ධර්මයේ වදන පිරිසක් මේක තුළ ඉන්නේ. ඒකේ කිව්වට ස්වයන් වාසය මෙතන අලුතේ සම්බන්ධ වෙන පිරිසත් හැමදාම ඉන්න බව කියන්න ඕනේ. හැමදාම කින දෙන්නේ කරවල තියෙන එක තුන ඇතිනවා. ඒ නිසා අපි හැම මට්ටමකම ධර්ම දේශනාවක් පවත්වන්න දැන් උත්සාහ කරනවා. ඉතින් නම ගෞරවයෙන් යමුනම් නීත මහත්මියට එතන මයිදන් ස්විච් එකෙන් තමයි සම්බන්ධ වෙන්නේ නේද? සේම සාමි මහන්සේ ඔබ වහන්සේගේ දේශනාව හොඳට මගේ හිතට සාමීප වුණා. මොකද මම ගොඩාක් වෙලාවට ලංකාවේ කල්යාණ මිත්‍රාන්ගේ ආශ්‍රයෙන් කායානුගත කතියු මිත්‍ර ජීවත් වෙනකොට ඉන්න විදිහ නැස්කර සමනාස කියා වගේ අක්ටි භාවනාව වගේ හිතන විදිය සපේස් නැරලා හිතියක් මම කීතරයක් මේ වගේ ඉන්නේ නැද්ද කියලා විතරමට හරි අප්‍රසන්නයි. නමුත් මම එහෙම හිතනකොට මට ඒ කල්ලාම තරම් මධ්‍යස්ථව ළඟට යන්න පුළුවන් වෙනවා. ඒ වගේ අන්දකෙනෙක් එක්කත් හැම තිස්සෙම කියන්නේ දැන් මට ඒක නිතරම වෙනවා. මම මේ තත්ත්වේ නම් කියලා සංසාරේ දුක පැත්තම හිතනවා. දැන් සාම පාස් කරනකොට නැත්තම් සිටියේ කියන මුළුම හතරම මට නිකන් අර විසිරිලා සුද්ධාස්තක වලින් යන්තම නිකන් හැම නේද මේ කියන්නේ කියන එක සංස්කාරයක් වගේ නිතර එතන විසිරලා හරි නැතියක් වගේ එනවා. රසනාස මම දැන් ඒක මත්තර වගේ වැඩි වෙනවා කියලා මම හිතන්නේ. හැබැයි මම එකක් සාක්ෂි නැහැ. ඒකත් එක්ක මට අමතක වෙන සාමාන්‍ය ජීවිතයේ දේවල් වල මම ටිකක් ඇක්කම ගැටියක් වෙනවා. තවත් මේ කාසයි කියුවොත් මේතර හමදි කියුවොත් සා එතනින් සුක්ෂමත් වෙනවා. ඒ නුගලම් මෙහෙම කියන්න කියලා තමයි. ඒක හැටිද නැත්ද මම ශක්තිමත් නැතද කියලා ගන්න තරණාස ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ ක්‍රමෙන් ක්‍රමෙන් මේ අර මොකද නිමිත්ත ලෝභකෙන් අල්ලන එක නතර වෙනවා. අර අය නිමිත්ත ලෝභකෙන් අල්ලන තැනට මේ කෙලෙස් වලින් යට වෙලා ඉන්නේ. ඒ නිසා දැන් ඔබතුමී ඒ පැත්තෙන් පොහොටක් වෙලා තියෙන කියන්නේ කෙලෙස් පැත්ත අයිස් කරගෙන පොහොටක් පැත්තට පත් වෙලා ඉන්නේ. නෝතන් මට ගැටින් දැන් මේක නිසා මම ඒකට වැඩිම කරන් දෙනවා වැඩි එහෙම කරන ඒ වුණාට මම නදනක අමතක වීම වෙනවා මම වැඩි උදේ ඒක ගැන විතර දැන් මගේ හස්තන ඇතුළු සංයෝජනයක් ගත්තේ ඒක ඉතින් මට ඒක හරි මේ කවට හනක් වගේ මම ඒක අරගෙන දුන කරනවා හැබැයි මට නැති වෙන එක අනිත් පැත්තේ මට නැති වෙනවා කියන්නේ නෑ ඒක පස්සට තියෙනවා මට ඒක ඔක්කොට මේක හොඳටම සුක්ෂමයි කරන්නේ දැන් ඔස්ට්‍රේලියාවල ඉඳලා ඉන්නේ. ඉතින් මම දහස්කට එකක් මට කරන්න ඕනේ. මම ඒක කරනවා. ඒකට හරියට අමතකයි. දැන් නෑ මම ඒක කරන්න ඕනේ මගේ දෝෂෙත් කික කරනවා. ඒකම මට දුක්ඛිත නෑ. මම ඒක මගේ හැටි දන්නේ නැහැ මට අහන්න දෙන්න. අම්මලා වැරදි ඒක හිතට හිතට සුදු ප්‍රශ්නයක් නෑ හිතට මොනවද දෙන්න දෙන්නට බාර ගන්න. පොඩපත් එකක් බාර ගන්න නරක පැත්තකින්ද බාර ගන්න. එනිසා දැන් ඔය අතපසු වීම සාමාන්‍යයෙන් අපට උනත් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක දිහා බලා හිතන්න බා ඒක අතීතෙට ගියා. ඉවරයි. හොඳයි. ඒක දුකේ ඉවරයි. අතීතෙට ගියා මේ මෙහෙම පැත්ත මෙවුවා. කියන හත් හිතන්න පුරුදු වෙනවා. දැන් දුරට ලෙඩෙන් ඉඳලා හතර දෙනෙක් හතර පැත්තෙන් ඇවිල්ලා ප්‍රශ්න කෙරුවා හත්කට හතර ප්‍රශ්න හතරටම උත්තර දෙන්න ගැටලුවක් නැතුව ලෙඩෙන් ඉඳගෙන කියලා කියනවා ඒ කියන්නේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නැහැ කොලෙස්ටරෝල් හිත නිදෙන්න හිත එන්න බලවත් වෙනවා බලවත් වෙන්න මහත්මයා අරමතක විදිහමම නතර වෙනවා උපදිනේ රහත්ලා නැති නිසා කෙලස් බරිතනහ අර දාන මේ අදහස පදින් උපාදාන කරගත්තොත් මට අදට වෙනවා කියලා ඒක ඉස්සක් වෙන්න මතක් කරනවා ඒක දැන් දැනෙන්නක කාපස් කියන්නත් එපා සමහර විට කියෙන්න පුළුවන් දරුවන්ට කියන්න පුළුවන් අනේ පුතේ මගේ මේ දැන් අමතක වෙන්නේ නැරන සයාලයන්ට කියන්න පුළුවන් ඒවත් කරට යන්න එපා ලෙඩ වැපේ දේවල් එහෙම කියලා තියෙනවා උන්වහන්සේ අපිට. ඉතින් මම කැමති රසික මහත්මයාට යමු වෙන. ඊට පස්සෙ ප්‍රසන්න මහත්මයාට යමු වෙනවා. අවශ්‍යට මම හිතන්නේ සාකච්ඡා විතර වෙලා ඉන්න බුලති රසික මහත්මයා. ඉතින් තමයි ලොග්නෝත් මම සම්පූර්ණ දෙකටම සම්බන්ධ වෙන්න බැරුණා මට මේතර විශේෂ ආගමිකක් දරුණා හරියට තමයි. හොඳයි තේරුම් ගන්න ලැබුණාද කොහොමද ගෞතම ස්වාමීන් වහන්සේගෙන් බොහෝ අයට බොහෝ උපදෙස් විවිධ වල ගන්න පුළුවන් තමන්ට පෞද්ගලිකව ඇති ගැටලුවක් හෝ ජීවිතයේ ඇති සම්බන්ධ ගැටලුවක් ගැන හෝ කතා කරන්න පුළුවන්. මේ සාකච්ඡා මණ්ඩපයේ සුදුසුනත් නම් වෘත්තික හෝ උනස් සම කතා බහ කරගන්න අවස්ථාවක් තියෙනවා නේද? ඒ නිසා ඕනෙකෙම මේ අවස්ථාව තියෙනවා මතක් කරනවා. ප්‍රසන්න මහත්මයා ඔබතුමාට මේ නම. කරන කායන පස්සනාව චිත්තාන පස්සනාවටත් ඒක ඇත්තටම මට තවදුරටත් ප්‍රබෝධයෙන් මේ ලැබිච්ච මේ ධර්ම කරුණ නිසා බොහෝ දුරට පැහැදිලි වෙන සම්මත ප්‍රමාණකින් ඇත්තටම මට මේ එකම කායන පස්සනාව චිත්තාන පස්සනාව ස්වාමීන් වහන්සේ වන්න සතිපට්ඨාන සූත්‍රයේ ඉලීම බල්ල තමයි ඒක මෙනෙහි කරන්නේ මේ මොහොතේ අහිංසිත පවත්වාගෙන යෑමත් මේ මොහොතේ කය තුල තියෙන ඉරියව් දිහා බලාගෙන සිටීමයි. ඒකට ඒ වගේම වෙසිකලි කැටිලි කෙරෙනකොට මේ හුඟා තුලට මේ සුද්ධාස්තකී ගැන සිටීමත් ඒ තුල ඉන්න මොහොත ගැන ඉන්න ඉරියව්ව ගැන යොමු කිරීමත් තමයි. ඒ විදිහට ඉතින් ඔබ වහන්සේ කියපු විදිහට නම් මේ කෙනාටික සංඥා වැඩිමත් ඒ විදිහට සමහර පුළුවන් විදිහට හිත ඇත්තටම හිතට අකුසල සිත් නොවන විදිහට බොහෝ දුරට දවසේ ජීවිතය ගත කරන්න උත්සාහයක් ගන්නවා කියනවා. බෝලයක් යනකොට බෝලේ අනිත් පැත්තට යන්න දෙනවා වගේ එන්න සිතුවිල්ලට ඒකට කොක්කක් දා ගන්න නැතුව මේ පරණ සකස් කර ගන්න නැතුව ඉන්න බලනවා. තවන්නත් මගේ පොඩි මේ එකක් තියෙනවා සමහරවිට දැන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්පත පරාමාස කියන මේ තුන බොහොම බෞද්ධයතුලින් තුරන් වෙලා තියෙන සමහරවිට. ඒ තුරන් වෙලා තියෙන සුත්තු දවෝහන්සේ වුණත් කාණ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල ප්‍රමාද නැති වෙන්නේ ස්වමිනා අදම වාසේ. එතකොට ඒක සෝහන් තත්ත්වේ නොවනවා කියන පට්ටමට නැහැ කියලා කියන්න මොනහරි අපිට තියෙනවා නැත්නම් එහෙම නොවේ කියලා. තාම සෝවන් වුණේ නැහැ කියලා හරි සෝවන් වුණා හරි කියලා කියනවා. එහෙම දැනගන්න පුළුවන් කමක් තියෙනවා කියලා නේද? එහෙම නැත්නම් උතුමා කතාවක් කියන්න බුදුහා බෝසත්ත්වයේ සිද්ධියක් ඒකෙන් ඉතාම යම්යක් තේරුම් ගන්න පුළුවන් වෙයි. බෝධතාණන් වහන්සේ මේ සැලෑවේ භවනා කරන 500ක් පරිවාර පිරිසක් එක්ක. ඉතින් මේ භවනා කරමින් ඉන්නකොට මේ හැබැයි ඒකට කිසි කෙනෙකුට අභිඥානයි කියන ඉර්ධියෙන් යෑම හෝ ඒ හැකියාවක් නැහැ. වෙන තාපක කෙනෙක් කියනවා මෙතන මේ උරු. ආපහුම අර 500 වෙන හැරෙනවා මේ අර මේ අර උරුන් ආපහු තාපකවත් දෙකට. ඒක බොහෝ තරම් මහන්සිය තනි වෙනවා. ඉතින් යාමේ නායකයා. ඉතින් මෙතනත් මම නායකයා මම හොඳ මඟ පෙන්වන්නෙක් කියලා ඉතින් හිතුවා. කොයිතරම් තරහාවද කියනවා නම් මේ ඊර්ෂ්‍යා සයිසිකේ වැඩ කරාද කියනවා මේ ජීවය අර මරලා දාන්න. අර උඩින් ආපේක. එතකොට මේ දේවතාවන් අහන දැක්කලු මම මේ කෙලෙස් යටපත් වෙලා නැහැ නේ මගේ මේ කලාවේ ඉන්න නිසා සමාන ඒ නියම අරමුණු වෙන්නේ නැති නිසා නිමුති වෙන්නේ නැති නිසා මගේ කෙලෙස් ටික යට වෙලා අනුශය වශයෙන් ඉන්දරේ නෙදාගෙන ඉන්න අර නයිකලංගුවද මේ දැන්නේ මේ ඒ නයිකලංගුගේ සත්‍ය මතුවේ මේ සත්‍ය වෙනකොට කියලා පහම අනිත් පැත්තට හැරිලා කලාව ඇතුළට දුවගෙන ගිහින් කිලෝමීටර ගානක් දුවගෙන ගිහින් පණිය භයවා කරලා ආය ආර කණ්ඩායමට ඒක කියලා නැහැ. ඒකව මම නායකයෙක් වෙන්න මේ සුදුසු නැහැ කියලා තේරුම් ගත්තා. ඊළඟට අම්බාරිතර යුගයේ මේ හාමුදුරුවෝ හිටියා ගෝලයෝ හිටියා මේ දාදාහක් හෝ 15000 හාමුදුරුවෝ රහතන් වහන්සේලා එයාගේ ගෝලයෝ. ඉතින් ඒක රහත් කෙනෙක් බැලුවම ගෝලෙ මේ මගේ ගුරුතුමා මේ රහත් කළාද කියලා. බලනකොට මේ රහත් කළා නේ. ඉතින් උත්‍රිතකගේ හැමතට කටපාඩම් ඕන පැත්තකින් ධර්ම කරුණු කියන්න පුළුවන්. ඉතින් මෙයා අල්ලගන්න විදිහකුත් නැතිලු. වැටිගිරියට ගිහින් යනකොට අල්ලගන්න තියෙනවා. මේ ගිහින් යනකොට අල්ලගත්තාම උඩින් ඇවිල්ලා පාත් කළා. ඒකට ඇහුවම මේ ගුරුතුමා මොකද මේ උඩින් ආවේ? මාව මේ බලන්න පරීක්ෂා කරන්න ආවද? කියලා එහෙමත් තාල මේ මොකද ආවේ කියලා ඔබවන්සේ පොඩ්ඩක් කතා කරන්න මේ මට කතා කරන්න වෙලාවක් නැහැ මට මෙච්චර ගෝලෝ ඉන්නවා මට මේ ධර්මයේ කියලා දෙන්න තියෙන අවිලාවක් නැහැ දැන් ඔකත් රහත් කළා මේ මට ඔකත් වෙනින් කාලෙකට කරන් වෙලාවක් නැහැ ඊට පස්සේ ගෝලයා අහලා කියනවා මේ ඔබවන්සේට මැරෙන්නත් වෙලාවක් නැහැ ඊට පස්සේ ඇයි එහෙම ඇහුවේ ඔබවන්සේ සෝවාන්නත් වෙලා නැහැ කියලා ඊට පස්සේ එතනින් නැහැදලා මම ඉතින් ගෝලෝ 15000ක් ඉන්න ත්‍රිපිටකයේ හොඳට කටපාඩම් මහා දක්ෂයෙක්නේ මම මේක දවසින් ගහත් කියලා ඉන්න කියලා කළා. ඊළඟ වෙලා භාවනා කරනවා අවුරුදු 29ක් භාවනා කළා. 29ක්ම භාවනා කරලා සෝවන්නේ බරම ඒ ගමන සක්මන් මළු යන්න හැන්දෑවේ අඳා ඉන්නකොට ප්‍රදේශයේ දෙවියෝ ඇවිල්ලා ඒ අර සක්මන් ආත්මාවේ අනිත් පැත්තේ ඉඳලා ගන්නවා. ඊට පස්සේ ඇයි කියලා කවුද වෙනවා මම මේ ප්‍රදේශ දෙවියෝ මොකද උඹලා ගන්න මම මේ උරයි හදයි දෙක ගැන ඒකල මාත කොහොමද ගන්න කියලා මං අහලා ඊළඟට කියන්නේ අර ආමුදුරු කියන මොඩයා අඹ තේරෙන්නද ඒක ගන්න පුළුවන් ඒකම නාර දෙවියෝ කියනවා මම තේර දෙකක් මේ ගන්න හදන උවහන්සේ මේ නොපෙනෙන දෙයක් ගැන අඬනවා මට වඩා මොඩිදන්ත උවහන්සේ කියලා එතකොට ලයිට් එක හිටින ඇඳිල්ල නතර කරා. ඊට පස්සේ උදාර හඳ දිහා බලාගෙන ඉන්නකොට මේ හඳේ කළු පැල්ලම තියෙනවා. ඊට පස්සේ මේ කළු පැල්ලම නැති වුණොත් මේ හඳ තවත් බැබලේ. එතකොටම තමන් කැප්චර් කරගත්තා. මගේ මේ කෙරස් එක නැති වුණොත් මගේ හිත නිදහස් නෑ කියලා. ඒක ඕනම රහස් වුණා. ඒක බලන්න ත්‍රිපිටකයේ කටපාඩම ඒ වගේම කෝලිය මෙච්චර ඉන්න කෙරෙහි තත්ත්වය. සාමහස් කය දිත්තේ අපි හිතන. ඒ කතා දෙකෙන් ඔබතුමා හිතර ගන්න මේ තමාව පරික්ෂා කරන්න ඔය ප්‍රබල අරමුණු වෙන්න ඕන. ප්‍රබල අරමුණු ආපදාට තමයි තෝර ගන්න පුළුවන් වැඩ. සාජ ප්‍රමාණිකේ ස්වාමීන් වහන්සේ. හොඳයි. මහත්තයා කොහොමද ටෝටල් ලෑන් මිත්‍රි කරනවා කියනවා චතුරානි මහත්මිය ඔබතුමීට මම කතා ගන්න දරනවා. සේවයන් සරණයි ගති ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගොඩක් වටින ධර්ම කාරණා ගොඩක් සාකච්ඡා වුණා ගොඩක් පැහැදිලි වුණා. මට දැනගන්න කැමතියි දැන් මිනිස්සක් ආවොත් කොයි විදිහකට අපි ඒක ප්‍රායෝගිකව සලකන්නේ කියලා ස්වාමීන් වහන්සේ කියවා දැක්කත් දැක්කා පමණයි. අහේත යොපමණයි ඒ විදිහට කොහොමද මිනිස්සුත් සලකන්නේ ඒක සතර සතිපට්ඨානෙත් එක්ක සම්බන්ධයක් තියෙනවද නැත්නම් ඒක දෙලම විචාර කරන එකද එක්කත් කතා කරත් හොඳයි. හොඳ අදහසක් හොඳ අදහසක් දැක්කොමයි කියලා ඒකට හදයි හොඳ පොහොසත් මානසික තත්ත්වයක් දිනු වෙලා තියෙන්න ඕන භවයේ ඕ මේ ජීවිතයේ ඕ දුක් කාලයක් ඒක පොහොම වෙලා තිබුණොත් ඒ වටපිටාව ධර්ම කරුණ හොඳට තේරුම් අරගෙන හිටියොත් තමන්ගේ රුචි චිත්ත වීතියක් වීති නොකඩවා යන එක වළකිනවා. ඇයි දැක්කොත් දැක්කම නයි කියලා කියන්නේ එතනදී රූපයයි ඇහැයි විඥානයයි තුනක් එකට එක කියලා සකස් වෙච්ච සංස්කාරයක් නේ ඔය හිතක් කියලා කිව්වයි කියන්නේ දැයිකටත් එක. ඒක මොකක්ද නැවෙන්නේ? මේ හැදිච්ච සංස්කාරයකට අපි මේ ලෝභ කරන්නේ හෝ දේශ කරන්නේ කරවස්සන්නේ. ඇතුල මලට ලෝභ කරන්නේ නැහැ, ඇහැට ලෝභ කරන්නේ නැහැ, විඥාණයට ලෝභ කරන්නේ නැහැ. එතන ඇතුලට මේ පෙර විඥාණයට ලෝභ කරන්නේ නැහැ. ඒ වෙලාවේ ඇති එකතුවට ප්‍රතිපලයකට තමයි ඇතුල ලෝභ කරනවා කියන්නේ. එතකොට එකතුවක් නොහොත්න්නේ නැහැ එතන. ඉතින් ඒක හොඳට පුරුදු වෙලා තියෙනවා කියන්නේ මල දිහා බලුවොත් එහෙම මේ රූප කලාප ගොඩක් තියෙනවා. ඒකත් දේ රූප කලාප ටික. ඇති ඒත්‍රෙම මොනවද? කර්මජ රූප කලාප තුනයි ඍතුජ චිත්ත රූප කලාපය ඍතුජ රූප කලාපය ආහාර රූප කලාපය ඍතුජ රූප කලාප හැදීට ඒව කල්ලාට ඉගෙන ගන්න එකට තේරෙනවා ඊළඟ දැන් ඔතේ සම්බන්ධ වෙන්නේ සයිකටික් දැන් ඍතුජ කලාපද සයිකටික් එන්න ඕන 18ක් 19ක් වගේ මතක නැහැ කිව්වත් එක්ක 30ක් එතකොට සංස්කාරයක් තමයි මේ රූප ධර්ම හා අරූප ධර්ම වල එකතුවක් කොට ඔක පටස් වහාම තේරෙනවා. වහා තේරෙනකොට ඒ දස්කෝඩ් දත්තක බලන් කියන එක තමයි ඒක පොරක් කියලා හිතුවා. සමනන්ත නිමිත්තක් කියන්නේ ඒකමද නිමිත්තක් බලන විදියට මේ විදියටමද නිමිත්ත කියන්නේ බලනේනෝ නා? ආ එහෙමයි. මලට තමයි නිමිත්ත කියන්නේ ආරම්භක කියනවා නිමිත්ත කියනවා. එතකොට මේ නිමිත්ත දිහා අනිමිත්තක් කරන්න කියන්නේ මල මේ පරමාණු වලට ගිහින් පරමාණු වලින් ප්‍රතිවිආපෝතය කියන පැත්තට යනවා. යනකොට අර මල තියෙන නිමිත්ත නෙවෙයි අනිමිත්තක් වෙනවා. ඔතේවන් සමේ ගෞරවණීය නැස අපි එහෙමනම් අද දවසේදී වැඩි ස්ථාන නිමා කරන වෙලාවට එළඹ තිබෙනවා. අද දවසේදීත් අපි කෙරේ අනුකම්පාවෙන් අපේ ආරාධනාව මත පූජිපාද කාර්යකම මහින්ද සාර ගෞරවණීය නැන්සේ මේ සාකච්ඡා මණ්ඩපයට එකතු වෙලා අපිට ඉතාමත්ම අගනා සූත්‍ර දේශනාවක් පැහැදිලි කළ දුන්නා. උන්වහන්සේ එපමණකින් නොනවති අපේ විවිධ කල්යාණ මිත්‍රයන් ලෝකේ විවිධ රටවල ඉඳලා ආපු ප්‍රශ්න වලට ඉතාමත්ම කරුණාවෙන් ඉවසීමෙන් යුතුව අපිට පිළිතුරු දුන්නා. ඉතින් ඔබ වහන්සේට අනික වලක් වින් ගෞරවණීය වහන්සේ ඒ උතුම් කරා වූ උතුම් ධර්ම දානයේ වෙනුවෙන්. ඉතින් අපි මේ අද මේ ධර්මශ්‍රවණය කරා වූ පැයක කාලය තුළ ධර්මශ්‍රවණය කරලා ඇති කරගත්තා වූ කුසාසිතින් යුතුවම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලැබීමට මේ ධර්ම දානමේ පින්කමත් ඒ වගේම ධර්මශ්‍රවණය කිරීමෙන් අපට කරගත්තා වූ කුසලයන්ට අනුමෝදනා වේවා කියලා විශේෂ ප්‍රාර්ථනා කරනවා. මම ඔබ වහන්සේට මම නොසවෙන් වාසය අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස සිරුවන් සම්මසන ධර්ම දේශනාවට ලෝකේ නම් දෙසින් සහභාගී වෙලා මුකන් දෙලා විශාල පුසල් සම්භාරයක් මේක හැමදාම රැස් කරගත්තා. ඊළඟින් මමත් ධර්ම දේශනාව දේශනා කරලා ප්‍රශ්නවලට මුකන් දෙලා උත්තර දෙලා විශාල පුසල් සම්භාරයක් රැස් කරගත්තා. මටත් හරි වාසනාවක් අවස්ථාවක් ලෝකේ මේ ඉරිසත පාරියන්ද ලැබුණා. ඉතින් මේ අපි රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ධර්ම දේශනාවට සහභාගී වූ සියලුම දෙනාට මේ පින් බල ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි දියුණු වේවා. කායික මානසික සාහනය ලැබේවා. ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන සියලු අරමුණු ඉෂ්ට කර ගැනීමට විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම හැටියට බල ධර්ම හැටියට දිනු කරගැනීම සප්ත බුද්ධංග ධර්ම දිනු කරගෙන කරගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා හැම දිනාතුම. ඒ වගේම ඉතාම ඉක්මනින්ම නිවන් දැකීම පිණිස මේ භවයේ හෝ ඊළඟ භවයකදී හෝ නිවන් දැකීමට අපි හැම දිනාතම මේ පුණ්‍ය ශක්තිය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාද